නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරබත නික්කමත යොඤ්ජත බුද්ධ සාසනේ දොනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති ති ගෞරවණීය අපේ ස්වාමින් වහන්සේලාගේ අවසරයි අපේ හාමුදුරුව වෙනුවෙන් සිදු කරන සාකච්ඡා මාලාවෙහි සංගසරණ නැන කිරණ සාකච්ඡා මාලාවෙහි 9 වෙනි දේශනය අද පැවැත්වෙන්නේ. අද අප තේමා වශයෙන් ගන්නේ බුදුදහමේ ප්‍රධානතම මාතෘකාවක් වන පටිච්චසමුප්පාදය ගැන. පටිච්චසමුප්පාදය පිළිබඳව විවිධ වචනවලින් සඳහන් වෙනවා. ඒකට අරිය ඥාය කියලා කියනවා. ඉදම් පච්චතා කියලත් කියනවා. සාමාන්‍යයෙන් අපි හේතුඵල දහම ආරි න්‍යාය නැත්තම් ප්‍රතිත්‍ය සමුත්පාදය මේ වගේ වචන විවහාර කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික සිද්ධාන්ත විග්‍රහ කරන න්‍යාය තමයි මෙයින් මේ හඳුන්වන්නේ යම්කිසි කෙනෙකුට ධර්ම අවබෝධය කරන්න නම් මාර්ගඵල ලබන්න නම් මේ න්‍යාය දැනගන්නට ඕන හැබැයි මේ න්‍යාය විවිධ නම් වලින් බුදුහාඳුරු දේශනා කළා තියෙනවා එකම විදියට නෙවෙයි ධර්ම අවබෝධය කළා වූ අය දිහා බැලුවම පේනවා මේක විවිධ ක්‍රමවලින් දේශනා කරලා තියෙනවා. එක තැනක යංකින්දි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේත් මේකමයි. හේතුම් පටිච්ච සම්භවතං හේතුබංගා නිරෝධිතේ කියන්නේත් මේකමයි. සබ්බේ සංඛාර අනිච්චා කියලා කියන්නේත් මේකමයි. ඉතිමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන්නේත් මේකයි. ඉමස උපාදායි දං උපජ්ජති ඉමස නිරෝධායි දං නිරෝධති කියලා කියන්නේත් මේකමයි. බාහ්‍ය දරචීරට දේශනා කරපු දිත්තේ දිට්ඨමත්තං කියන එකෙන් කියන්නේත් මේකයි. සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ දමනත් ආදි වශයෙන් කියන්නේත් මේකයි. නාම රූප පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේත් මේකමයි. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප ආදී අංග 12කට කියන්නේ මේකමයි. වෙනත් විදිහකින් කියනවා නම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය විදිහට කියන්නේ මේකමයි. වෙනත් විදිහකින් කියනවා නම් දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කියන්නේ මේකමයි. කෙටියම කියනවා නම් බුදුහම දේශනා කරනවා මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. ඒ මොනවද? දුකත්, දුකේ නැතිවීමත් විතරයි කියන්නේ. දුක කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍ය. දුක සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන කියන මෙන්න මේ පටිච්චසමුප්පාදයේහි අනුපූර ප්‍රතිපදාව. ascending order. එතකොට දුකේ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? අවිජ්ජායත්වේ අසියසි විරාග නිරෝධහ, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ, විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා භව නිරෝධා, ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධාන්ති කියන ප්‍රතිලෝම ක්‍රමයට කියන්නේ මේකමයි. එතකොට මෙන්න මේ විවිධ ක්‍රම අනුගමනය කළේ තියෙන්නේ ඒ ඒ ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ශ්‍රාවකෙක් දැක්කහම යම් කිසි කෙනෙක් මුණ ගැහුණාම ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම තමයි බලන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක් නම් බලන්නේ යාගේ රූපය යාගේ රට යාගේ උගත්කම් යාගේ කුලය මේ වගේ දේවල් තමයි බලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණු ගමම බලන්නේ මොකද්ද? කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම බලන්නේ. සද්ධා ඉන්ද්‍රිය ධර්ම කොච්චර යා දිනු කළ තියෙනවද? ඒ අතරම විශේෂයෙන්ම පඤ්ඤා ඉන්ද්‍රිය කොච්චර දිනු කළද තියෙද කියන එකයි බලන්නේ. ඒ නිසා අපටත් බුදුවරයෙක් මුණ ගැහුනොත් අපි ගැනත් එහෙම තමයි බලන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕනේ මේ බුදුවරයෙක් මුණ ගැහෙන අවස්ථාවකදී අපේ පඤ්ඤා ඉන්ද්‍රිය කියලා මට්ටමින් පවත්වා ගන්න. අන්නේ සඳහා තමයි අපි ධර්ම ශ්‍රවණය කළ ධර්මයේ ඉහිලිම පුරුදු කළ තියෙනට ඕන. එතකොට අන්නේ ඉන්ද්‍රිය පරෝපරියති ඥානය සහ විශේෂයෙන් ආසියානුසේ ඥානය කියන මේ ඥාන දෙක බුදුරුන්ට විතරක් සීමා වෙන ෂඩ අසාධාරණ ඥානවලට අයිති වෙන. මෙන්න මේ ඥාන උපයෝගී කරගෙන තමයි බුදුහාමුදුරුවෝ වහන්සේගේ ඥානපතිය විහිදවලා කෙනෙක්ගේ බලන්නේ යා කොයි මට්ටමෙන්ද බුද්ධිය ඉන්නේ. අන්නේ තැන බලලා තමයි ඒ අනුව තමයි ඔහුට කෙටියෙන් දේශනා කරනවද දීර්ඝව දේශනා කරනවද කියන එක තීරණය කරන්නේ. මෙන්න මේ පටිසම්පාද න්‍යාය බුදුදහම තුළ නොඑක් මට්ටම් වලින් දේශනා කරනවා. සමහර අවස්ථාවලදී න්‍යායේ මූල සිද්ධාන්තයේ විතරක් මුල් න්‍යාය විතරක් කියනවා. ඉතිමස්මින් සති දං හෝති ඉමස්මින් අසති කියන එක. ඒකම තවත් විග්‍රහ කළ චතුරාර්ය සත්‍ය විදිහට දේශනා කරනවා. ඇතැම් විට ඒකම තවත් පුළුල්ව විග්‍රහ කරලා අංග 12ක් විදිහට අවිජ්ජා පත්‍ය සංඛාරාවන් වලින් ගිහිල්ලා ජාතිපත්‍ය ජරා මරණන් ඉදින් අංග 12ක් විදිහට විස්තර කරනවා. ඒකම තමයි තවත් විවිධ න්‍යාය වලින් පဋාණ ප්‍රකරණේ සූවිසි ප්‍රතිවිදිහට විස්තර කරන්නේ. යම් කිසි කෙනෙක් හොඳටම බුද්ධිය ඉහෙල නම් යාට ඊටාම කෙටියෙන් කියන්නේ. බාහ්‍ය දාරු චීරිය පුකුසාති වගේ යමුණ ගහන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් මේක දේශනා කළා කියනවා. ඉතින් ඒක තවත් විස්තරාත්මකව අවශ්‍ය නම් අපි තව තවත් පොත්පත් බලන්නට ඕන. මේ තේමාව මේ දුකේ හට ගැනීම නිරෝධය කියන කරුණ දේශනා කරද්දී එකාදිකෙන් චතුරාර්ය සත්‍ය පාදක වෙනවා, අනිත් අතින් පටිසම්පාදේ සම්බන්ධ වෙනවා, අනිත් අතින් ස්කන්ධ පංචකේ සම්බන්ධ වෙනවා. මෙන්න මේ තුනකට යනවා. එකක් තමයි පටිසම්පාදේ, පංචස්කන්ධය සහ චතුරාර්ය සත්‍ය. මෙන්න මේ තුනම එකට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මිච්ඡා ප්‍රතිපදාව හා සම්මා ප්‍රතිපදාව කියන කාරණා දෙක. මිච්ඡා ප්‍රතිපදාව කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දැක්වෙන මේ විස්තරේ. මොකද්ද මේ දුක සහ දුකේ නිරෝධයත් කියලා කියන්නේ? මේ වෙලාවේ අපිට කිසියම් විදියක දුකක් එනවනම්, කායික දුකක්, මානසික දුකක් එනවනම් ඒකට මොකද්ද හේතුව කියන එක පැහැදිලි කරනවා. මෙතන බුදුරජාණන් වහන්සේ ඊටාම දන්න දේ ඉඳන් නොදන්නා දෙයට ගිහිල්ලා තියෙනවා. ප්‍රධාන වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා ලෝකයට මේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ, සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වෙන්නේ කුමන කාරණා නිසාද කියලා. එතෙන් සඳහන් කරනවා විශේෂයෙන් කාරණා තුනක් නිසායි ලෝකයට බුදුවරයෙක් අවශ්‍ය වෙන්නේ. ඒ තමයි මහලු වීමයි, ජරාව, මරණය සහ ජාති කියන මේ කාරණා තුන. මෙන්න මේ ඊටාම පේන ළඟමදී ඉඳන් තමයි ගැඹුරට ගිහිලා තියෙන්නේ. විශේෂයෙන් අභිසමය සංයුත්තේදී ඒ බුදුරජාණන් වහන්සේලා පටිසම්පාදයේ මෙනෙහි කිරීමෙන් තමයි ධර්මාබෝධයට පත් වෙන්නේ. අන්නෙතින් ඊටාම පේන දේෙන් තමයි ගැඹුරට යන්නේ. එතකොට බලනවා දැන් ජරා මරණ හටගන්න නම් මොකද්ද මේකට හේතුව කියලා. එතකොට බලනවා මේකට හේතුව තමයි ජාති ඉපදෙච්ච නිසා තමයි මේක ඇති වුනේ. උපතට හේතුව මොකද්ද? භවය කියන එක. උපත පිණස කර්ම රසකස් වීම. මෙන්න මේ වගේ ටිකෙන් ටික අවිද්‍යාව දක්වාම ගිහිලා තියෙනවා. අන්නේ හොයාගෙන ගිහිපු ගමම්මක තමයි බුදුරජාණන් වහන්සේගේ ආගත ප්‍රතිපදාව කියලා සඳහන් කරන්නේ. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි සත්බුදුරජාණන් වහන්සේලාම මේ එකම ක්‍රමයකට මේක ගවේෂණය කරපු ආකාරයේ සූත්‍රවල ඊටම පැහැදිලිව දැක්වෙනවා. එනිසා තමයි අපි සත්බුදු වන්දනාවත් විශේෂ පූජාවක් විදිහට දක්වන්නේ. මෙන්න මෙතෙන්දී විශේෂම කාරණය තමයි පරිසම්පාදයේ තීරුම් ගැනීමේදී අර මුලින් කියපු කරුණු තුනමකට සම්බන්ධ වෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍යයත්, පරිසම්පාදයත්, ස්කන්ධ පංචකයත් කියන කාරණා තුන. දැන් අරහත්ගේ මාර්ගයේ ගත්තත් ඒකේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියල කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියපු විදිහට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමේ ප්‍රඥාව මුලින් අසහ දැනගන්නට ඕන. අන්න ඒකේදී සමුදය සත්‍ය කියලා කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය කතාව. එතන පරිසම්බදයෙන් සම්බන්ධ වෙනවා. ඊළඟට දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? සංකේතේන පංච බාධනකන්ද දුක්ඛ. ඒතර පංච බාධනස්කන්ධයත් ඒතර සම්බන්ධයි. ඊළඟට තුන්වෙනි සත්‍ය මොකද්ද? දුක නිරෝධ සත්‍ය අවිජ්ජායත්වයේ වාසයේ සිවරග නිරෝධා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් කියන දුකේ නිරෝධය. අන්න ඒකට තමයි සම්මා ප්‍රතිපදාව කියලා කියන්නේ දුක නිරෝධ සත්‍යය. දුක සමුදය සත්‍ය කියලා කියන්නේ මිච්ඡා ප්‍රතිපදාව. මෙන්න මේ මිච්ඡා ප්‍රතිපදාව විදියටත් සම්මා ප්‍රතිපදාව විදියටත් සුතමේ පඤ්ඤාවෙන් අසා දැනගත්තු ගමම්ම එක්කෙනාට මාර්ගය පැනවෙනවා. ඒක තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. අනේ මාර්ග සත්‍ය එක්ක ආරසණික මාර්ග වෙන්න පුළුවන්, සමති දර්ශනා වෙන්න පුළුවන්, සතිපට්ඨාන කියලා වෙන්න පුළුවන්, සීල සමාධි ප්‍රඥා කියලා වෙන්න පුළුවන්, අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා වෙන්න පුළුවන්, නැත්නම් ශ්‍රද්ධා අදි ඉන්ද්‍රිය ධර්ම වෙන්න පුළුවන්, සත්තපොජ්ජංග වෙන්න පුළුවන්. කුමනෝ ක්‍රමයකින් ඒ අය සසර කුරුදු කරපු ක්‍රමිය අනුව බුදුරජාන් වහන්සේ ඊළඟට මාර්ගය පැනෙවුවා. මෙන්න මෙතනින් ඉතාම පැහැදිලි වෙනවා පරිසම්පාද න්‍යාය තීරුම් ගැනීමේදී මේ චතුරාර්ය සත්‍යයේ පංචස්කන්ධයේ පරිසම්පාදයේ සම්බන්ධය සහ ඒක තීරුම් ගිය පමණට අන්න එතෙන්ට ශ්‍රද්ධාව තියාගත්තු පමණට මොකද වෙන්නේ? ඒ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට වීරිය ඇති වෙනවා. ඒ වීරිය ඇති වෙච්ච පමණට ධර්ම මාර්ගයේ පැනවිලා ඒ ඔස්සේ ගමන් කරනවා. ඒකට සසර ඉන්ද්‍රිය ධර්ම දිනුවත් බලපානවා. සද්ධා දේන්ද්‍ර ධර්ම සසර කොච්චර භාවිත කළ තියෙද කියන එක බලපානවා. බුදුජන වහන්සේගේ කාලේ සමහර අය මේ ධර්මය අහලා පැහැදීමටපත් වෙලා දාන ආදී පින්දහම් කරමින් ධර්මයට එන උත්සාහ කළා. ඇතැම් අය මේ දර්ශනේ කිව්ව ගමන් මේ මොහොතේම සෝතාපන්න වුණා. අනාථමිනී සිරිතුමා, බිම්සාරයතුමා, උපතිස්ස කෝලිත දෙන්න, පස්සක මහණුන් මේ වගේ අය මේ කාරණේ කිව්ව ගමන්ම සෝතාපන්න වුණා. සමහර අය මේ කාරණේ කිව්ව ගමන්ම සෝතාපන්නත් වෙලා සකදාගාමි වුණා. ඇතැම් අය මේක කිව්ව ගමන්ම අනාගාමි වුණා. ඒ තමයි පුක්කුසාති, අත්තිගාමෝග්ග මේ වගේ අය මේ න්‍යාය කිව්ව මුල් අවස්ථාවේදීම අනාගාමි වුණා. ඇතැම් අය මේ කාරණේ කිව්ව මුල් අවස්ථාවේදීම රහත් භාවයටම පත් වුණා. දැන් අත්තිගාමෝග්ග ගැන කියනවා ඔහුට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණේ. ඔහු එක්තරා උද්‍යානයක නන්දන කියන උයනෙහි විනෝද වෙමින් ඉන අවස්ථාවේ තමයි බුදුහාම මුණ ගැහුණේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කළ හිටියි. ඔහු ටිකක් වෙරි මතින් හිටියි. ඔහුට කොච්චර මේක හිතට වැදුණද කිව්වොතොත් ඔහුට බුදුරජාණන් වහන්සේ දැකීමත් මේ ධර්මය ඇසීමත් සමගම ඔහුගේ මත් ගතිය හිඳුනා කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි කොච්චර ඔහු මෙතෙන්ට ආවද කියතොත් ඔහු විවාහ වෙල හිටිය කෙනෙක්, බාහිර යාන 4 දිනක් හිටිය කෙනෙක්, ඔහු මේ දහම අහපු ගමම්ම අබ්‍රහ්මචර්යා ශික්ෂාපදිය සහිතව පංචශීල සමාදන් වුණා කියලා කියනවා. ඒතරම් ප්‍රබල බලපෑමක් ජීවිතය තුළට එනවා. බාහ්‍ය දාරුචීරිය මේක එක්තරා න්‍යායකින් ඇහුවා, "ඒවං හිතේ බාහ්‍ය සික්ඛිතබ්බං, දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං" ආදි වශයෙන් අහපු ගමම්ම ඔහු රහත් භාවයට පත් වුණා. එතකොට මෙන්න මෙතෙන්ට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව හටගන්නවා කියන්නේ මෙන්න මෙතෙන්ට. ධර්මයේ සඳහන් වෙනවා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති කියලා. යම්කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය තේරුම් ගත්තනම් ඔහු ධර්මයේ තේරුම් ගත්ත වෙනවා. යමෙක් ධර්මයේ තේරුම් ගත්තනම් ඔහු පටිච්චසමුප්පාදය තේරුම් ගත්ත වෙනවා. යම්කිසි කෙනෙක් ධර්මයේ දැක්කනම් ඔහු බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැක්කනම් ඔහු ධර්මයේ දැක්කා වෙනවා. ධර්මයේ දැක්ක කියන පටිච්චසමුප්පාදය දැක්ක වෙනවා. මෙන්න මේ තුනම එකට සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේත්, ධර්මයත්, පටිච්චසමුප්පාදයත් මේ තුනම එකට යාවෙනවා. තවත් විදිහකින් කියනවා නම් බුද්ධ ධම්ම කියන මේ දෙකම එකට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම සංඝ රත්නයත් එකට මුණ ගැහෙනවා. යම්කිසි කෙනෙකුට මේ තුනෙන් එකයි මුණ ගැහෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා නම් උන්වහන්සේගෙන් ධර්මය අහලා සංඝ රත්නයට එළඹෙනවා. සංඝ රත්නය ඔස්සේ බණ ඇහුවා නම් බුදුහන්දර හොයාගෙන යනවා. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි හාමුදුරන්ගේ ප්‍රසන්න ඉරියව්වෙන් පහදුණා. මොකද්ද ප්‍රැක්ටිස් කරන්න කියලා ඇහුවා. න්‍යාය දැනගත්තා. කවුද ගුරුවරයා කියලා ඇහුවා. ගුරුවරයා හොයාගෙන ගියා. එතැන් සිට මුලින් ධර්මයේ විතර ඇහුවේ. පුකුසාති පණ ඇහුව මේ න්‍යාය අහපු ගමම්ම දනගහල වැන්ද මේ නම් වෙන කෙනෙ නෙවෙයි බුදුහාඳුරෝ කියලා. ඊළඟට සංගරත්නයට එකතු වුණා. මෙන්න මේ විදිහට මේ තුනේ අන්‍යෝන්‍ය සම්බන්ධය පේනවා. අනිත් කාරණේ තමයි සංගුතනිකායේ සත්‍ය සංගුත්තේ ගමම්පති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඉතාම පැහැදිලිව දැක්වෙනවා මේ චතුරාර්ය සත්‍යෙන් එකක් යමෙක් තේරුම් ගත්තනම් අනිත් තුනක් තේරුම් ගත වෙනවා. දෙකක් තේරුම් ගත්තනම් අනිත් දෙකක් තේරුම් ගත වෙනවා කියලා. හැබැයි යථා බුද්දේන දේශිතා බුදුහාමුදුරෝ දේශනා කරපු විදියට ඕන. අපිට ඕන හැටියට තේරුම් අරගෙන හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන විදියට තමයි අපිට බලාගන්න තියෙන්නේ. ඒ නිසා අපි නොයෙක් තැන් මෙතනින් ගන්නට ඕන. ධම්මචක්ක සූත්‍රෙත් යම් සිවිදියකින් තියෙනවා. මහානිදාන සූත්‍රෙත් විස්තර කරලා තියෙනවා. ඊළඟට සංගුතනික අභිසමය සංගුතය කියලා වෙනම පොතක්ම තියෙනවා. පටිසම්පදාය ගැන විස්තර කරලා තියෙනවා. ඊළඟට පටිසම්භිදා මග්ගේ බොහෝ තැන්වල මේ කාරණා විස්තර කරලා තියෙනවා. විශේෂයෙන්ම විභංගප්පකරණෙහි වෙනම විභංගයක් වෙන්ගලා තියෙනවා පටිසම්පාද විභංගය කියලා. සම්පූර්ණ මේ ගැන විවිධ න්‍යාය වලින් විස්තර කරලා තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ සඳහන් කරන්නේ මේක ඊටාම ගැඹුරු විග්‍රහයක් කියලා. ආනන්ද හාමුදුරුවෝ දිනක් සඳහන් කරනවා බුදුරජාන් වහන්සේට ස්වාමීනි මේ පටිසම්පාද න්‍යාය ඊටාම ලේසි දෙයක් විදිහට මට හිතෙනවා කියලා. බුදුරජාණන් සඳහන් කරනවා ආනන්ද එහෙම කියන්න එපා මේක ඊටාම ගැඹුරු එකක්. මේක නොතේරිච්ච නිසා තමයි සත්‍යය මෙච්චර කලක් සසර මේ ගමන් කළේ කියලා. ඉනිසම එක සරල දෙයක් කියලා හිතන්න එපා කියලා. ඊළඟට බුද්ධඝෝෂ සාඳුරු මේ ගැන විග්‍රහ කරන උතුම් වහන්සේ සඳහන් කරන්නේ හරියට මහා සාගරයට වැටිච්ච කෙනෙක් වගේ මම මේක ඊටාම ගැඹුරු දෙයක් විදිහට දකිනවා කියලා. විභංගප්පකරණේ පටිසම්පද විභංගෙහි මේක විවිධ න්‍යාය වලින් විස්තර කරලා තියෙනවා. ඒ නිසා නොඑක් න්‍යායම් මේකේ තියෙනවා. එක න්‍යායක් විතරක් දැනගත්තට ඒක විතරක් හරි කියලා මතයට එන්න යන්න එපා. එමුණත් වරදිනවා. ඉතින් අපිට තේරුම් ගත්ත විදිහෙන් අපිට ලෝකෙට කියන්න පුළුවන් ඒක වෙනම කතාවක්. හැබැයි වෙනත් න්‍යායන් කෙනෙක් විස්තර කරනකොට ඒක වැරදි කියලා කියන්න නම් ඉක්මන් වෙන්න එපා. මොකද නොඑක් න්‍යායම් මේකේ තියෙනවා. එක තැනක අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා විස්තර කරලා තියෙනවා. එක තැනක අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අවිජ්ජා කියලා කියනවා. සංඛාර පත්‍ය විඥාන කියන විඥාන පත්‍ය සංඛාරං කියලා කියනවා. දැන් අපි හිතන්නේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං දෙකට විතරයි දෙපැත්තට යන්නේ අනිත් ඒවාට එහෙම යන්නේ නැහැ කියලා. නමුත් මේ අංග 12ම දෙපැත්තට යන විදිහකුත් තියෙනවා. එතැන් තැනක අවිජ්ජා සංඛාර දෙක අතීත විදියට කියලා ප්‍රසන්න විඥාණයෙන් පටන් ගන්න කියනවා. මහනිදාන සූත්‍රණේ තැන්වල මෙන්න මේ වගේ විවිධ ක්‍රමවලට විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපට කොහොම වුණත් අවසාන වශයෙන් අපි දැනගන්න ඕනේ මේකෙන් දුක කොහොමද හටගන්නේ, දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ හටගන්නේ. තේරුම් ගන්නට තියෙනවා. අන්නේ තේරුම්ගත්තු පමණට අපට ඒ ගැන ශ්‍රද්ධාව ඇති වුණා නම් ඇති වෙච්ච පමණට දුකේ නිදහස් වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙලා අන්නේ සඳහා අපි උපරිම කැප වෙනවා. කෙටියම කිව්වොතින් මේ න්‍යාය මොකද කියන්නේ? දුක හටගන්නේ කොහොමද කියන එක සහ දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක. එතකොට මෙන්න මෙතෙන්දී මේ කරුණ විස්තර කරද්දී සමාන නම් නොයෙක් තැන්වල තියෙනවා. විශේෂයෙන් පංචස්කන්ධිට විවහාර කරන වචන ටිකක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ පහ ත්‍රිපිටකයේහි මේ නම සමානයි. හැබැයි මේ එක එක තැන්වල නියෝජනය කරන ස්ථාන විදිහට මේවා කියනවා. එක තැනක රූපය පිරිසිදු දැනගන්න කියලා කියනවා. එක තැනක රූපය දුරු කරන්න කියලා තියෙනවා. එක තැනක විඥාණය ප්‍රවාසරය කියලා තියෙනවා. එක තැනක විඥාණය මායූප මංච විඥානං කියලා කියනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැන පටිසම්පදාංගයක් විදිහට විඥානේ තියෙනවා. ඊළඟට දුක නිරෝධ සත්‍ය විදිහට ප්‍රඥාව තියෙන තැන විඥානේ තියෙ කියලා කියනවා. ඊළඟට මාර්ග සත්‍ය වඩනකොට විඥානයත් එක්ක යන්නේ එතනත් විඥානේ තියෙනවා. සංඥාගතත් එහෙමයි. ඕනෑම විටක සිතක් පහළ වෙනවා නම් ඒ සිත පහළ වෙන හැම තැනම පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. ඒ විග්‍රහයෙන් හෝ වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියන විග්‍රහයෙන් හෝ පහක් විදියට හෝ හතක් විදියට හරි වික්ෂර කරලා තියෙනවා. ඒ තැන්වල සිතත් චෛතසිකත් දෙකම එකට පහළ වෙන විදියට සඳහන් කරනවා. සිත යම් කිසි තැනක පහළ වෙනවා නම් එතන ආමෝහයෙන් මේ සම්පචිත සාධාරණ හත නැත්තම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ පහ අනිවාර්යෙන් පහළ වෙනවා. අන්න එතනත් එතන සංඥා තියෙනවා. එතකොට විපාක මට්ටමේ සංඥාවකුත් තියෙනවා. අන්නේ සංඥාව දුරු කරන්න කියලා නැහැ. ඒ සංඥාව පිරිසිෙන් දැනගන්න කියලා තියෙන පරිඤ්ඤය කියලා තියෙනවා. ඒ වගේම සංඥා කියන වචනේම තියෙන දුක සමුදය සත්‍යයට. ඒක අවිද්‍යාව පාදක යන එක. අන්නේ සංඥාව තමයි මරීචෝපමා සංඥා මිරිගුවක් වගේ කියලා කියන්නේ. ඒ වගේම අරහත්ත්වයේ සාක්ෂාත් කිරීම වශයෙන් ප්‍රඥාවත් එක්ක යන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව සාක්ෂාත් කරන ඕන සංඥාවක්. ඒ වගේ මාර්ග සත්‍යයේ සංඥාවක් තියෙනවා. මාර්ග සත්‍ය වඩනකොට එතන තියෙන සංඥාව වඩන ඕන සංඥාවක්. ඒ සංඥා කියන්නේ ගිරමණ සූත්‍රයේ තියෙන දස සංඥා. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, මේ ආදී පහන සංඥා, විරග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකේ අනිවිරත සංඥා, සම්බ සංඛාරයේ අනිච්ච සංඥා, ආනාපාන සති ආදී වශයෙන් දැක්වෙන මෙන්න මේ සංඥා වඩන්න ඕන ඒවා. ඒව ප්‍රඥාවත් එක්ක යන මාර්ග සත්‍යයට සම්බන්ධ ඒවා. මෙන්න මේ කාරණයක් එක්ක අපි ඊටාම සංවේදී වෙන්න ඕන කාරණයක් තියෙනවා. වචන හතරක් ගැන. මොනවද වචන හතර? දුක්ඛ සත්‍ය ගැන කියනකොට පරිඤ්ඤය කියලා වචනේ කියන්නේ. සමුදය සත්‍ය කියනකොට කියන්නේ ප්‍රහීණ කරන්න ඕන කියන එකට පහතබ්බ කියලා කියන්නේ. නිරෝධ සත්‍ය ගැන කියනකොට සච්චිකාතබ්බ කියලා කියන්නේ. මාර්ග සත්‍ය ගැන කියනකොට භාවයේ තබ්බ කියලා කියන්නේ. මෙන්න මේ වචන ටික දැක්ක ගමන් අපි දැනගන්න ඕන කිසියම් වෙලාවක රූපය මායයා රූපය අත්හරින්න රූපයේ දුක කියලා කියනවා නම් කොතන රූපයේද කියන්නේ? රූපයේ මායයා රූපය ඔබට හිතේ නැහැ රූපයේ දුකට හේතුවක් රූපය අත්හරින්න කියලා කියනවා නම් කොතන ස්ථානගතලා තියෙන රූපයේද කියන්නේ? දුක්ඛ සමුදය සත්‍යයේ තියෙන රූපය කියන්නේ. අන්නේ රූපය අර අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං. අන්න එතෙන්ටයි ඒ රූපය තමයි කියන්නේ. ඒ කියන්නේ වර්තමාන රූපේ නෙවෙයි ඇත්තටම අර මුලින් රූපේ නිරුදුනට පස්සේ ඒක ඇති දෙයක් හැටියට වර්තමානිය අවිද්‍යාවෙන් ගන්න රූපේ එක. එතකොට මුලින්ම තියෙන රූපයේ ඇස රූපය කියන විපාක දෙන මට්ටමේදී චේතනා ක්‍රියාත්මක වෙන වෙලාවේදී තියෙන රූපය දුරු කරන්න කියලා නැහැ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් තැන්වල ඉතාම පැහැදිලිව දක්වනවා මේ ඇස මේ රූපය කර්ම දායදයක් විතර ලැබෙන දෙයක් ඒක දුරු කරන්න කියලා නැහැ. එහෙනම් ඇස හෝ රූපය දුරු කරන්න කියනවා නම් දුරු කරන්න කියන්නේ මොකද්ද? දුරු කරන්න කියන්නේ අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච තැනක ඒක ස්පර්ශ සමුදයන් තියඳගෙන ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට ගන්න අවස්ථාව තමයි මෙතන මේ රූපය කියලා කියන්නේ. ඇස හෝ රූපය හෝ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රස කය පහස කියන මේ 10ම රූපයට යන්නේ. අන්න ඒ කියන්නේ අර මුල් විපාක මට්ටමේක නෙවෙයි කර්මදායද මට්ටමේක නෙවෙයි මේ දුරු කරන්න කියන්නේ මොකද්ද? ඒ මුල් අවස්ථාවක හටගෙන නිරුද්ධ වුණාට පස්සේ හටගෙන නිරුද්ධ වෙච්ච බව නොදැනීම නැමැති අවිද්‍යාව නිසා ඒ ස්පර්ශය තවදුරටත් ඇති දෙයක් හැටියට අරගෙන ස්පර්ශ සමුදයන් තියඳගෙන දැන් මේ ගන්න අවස්ථාව ඒ කියන්නේ දැන් අපි මේ ජීවත් වෙන අවස්ථාව. ජීවත් වෙන අවස්ථාව කියන්නේ දැන් අපට හිතේ එහෙම වුණොත් දැන් මේ හැඩ රූපේ අවස්ථාවේ නේද ඉන්නේ කියලානේ. කනට ශබ්ද ඇහෙන අවස්ථාවේ නේද කියලා මේ ඉන්නේනේ. අපට මේ මොහොතේ ඇහැට රූප පේනවා කනට ශබ්ද ඇහෙනවා හැබැයි ඒක අපි තේරුම් ගන්නේ චක්කු විඤ්ඤාණ අවස්ථාවේදී නෙවෙයි ඇත්තටම. චක්කු විඤ්ඤාණ අවස්ථාවේදී කරන්නේ වර්ණ රූපේ විතරයි දෙන්නේ. ඒක එතනින්ම කාර්ය අවසන් වෙනවා. චක්කු විඤ්ඤාණය කවදාවත් අපට පුද්ගලෙක් මුණ ගැහෙන්නේ නැහැ. හඬක් කිව්වොත් මිනිස්සෙක්ගේ හඬක් මුණ ගැහෙන්නේ නැහැ. කුරුල්ලෙක්ගේ හඬක් මුණ ගැහෙන්නේ නැහැ. අපට ශබ්ද මාත්‍රේ විතරයි. ඒකට කුරුල්ලෙක්ගේ ශබ්දය, මිනිස්සෙක්ගේ ශබ්දය, මේ බණක්, මේ බණිනවා, ඒ ඔක්කොම ගන්න අපේ මොහොගින්ද මනෝවිඥාන අවස්ථාවෙන්. හැබැයි සෝත විඥානයක් නැහැ කියන්නේ, චක් විඥානයක් නැහැ කියන්නේ, ඒකෙන් මුල් එක්ස්පීරියන්ස් එක අරන් දෙනවා. ඒ අරන් දෙන එක එතනින්ම නිරුද්ධ වෙලා ඒක තේරුම් ගන්න මනෝවිඥාන අවස්ථාවෙන්. එතකොට චක් විඥාන ආදී පංච විඥානයන්ගේ යමක් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බෑ. ධර්මීතා පැහැදිලිව දේශනා කරනවා, න පංචේ විඥානේ හික්කින්චි ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ, අබිනිපාත මාත්‍රේ විතරයි, කන්ටැක්ට් වීම විතරයි කියලා. සහ මුල් ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක විතරයි දෙන්නේ. එතකොට දැන් අපි එහෙනම් මේ තේරුම් ගන්න අවස්ථාව, ඇහෙන් රූප තේරුම් ගන්න අවස්ථාව, කනෙන් ශබ්ද තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මොකද්ද? ඔව්, මනෝ විඥාන අවස්ථාව සහ ඇත්තටම මේ නව කර්ම අවස්ථාව, මේ විපාක අවස්ථාවයි මිලදී. එතකොට අපිට හැමදාම අපි ඇසුරු කළ තියෙන්නේ මිය ගිහිපු රූපය. රූපයක් අපට හමු වුණා නම් හමු වුණේම අවිද්‍යාවෙන්. රූපයක් හමු වෙනවා කියන්නේ ඇත්තටම මනෝ විඥාන අවස්ථාව. නමුත් අපි ඒක දන්නේ නැති නිසා අපි හැමදාම ස්පර්ශාන්තයට ගිහිල්ලා සමුදයන්තයට ගිහිල්ලා ඒ නිරුද්ධ වෙච්ච එක ඇති දෙයක් හැටියට ගන්නවා. අපි නිතරම ගන්න උදාහරණ, ඉතාම පැහැදිලි උදාහරණය, අපි කෑම ටිකක් කනකොට, පිඟානක දාලා කෑම ටිකක් කනකොට කෑම රස දැනෙනවනේ අපට. කෑම රස දැනෙනකොටම අපට මොන කෑමද මතක් වෙන්නේ? කෑම රස දැනෙනකොටම අපි පිඟාන තියා තමයි බලන්නේ. පිඟාන තියා බලාගෙන තමයි කෑම කන්නේ. හැබැයි මේ වෙලාවේ රස දැනෙන කොයි කෑමද? කටේ තියෙන කෑම ටික. අපිට කවදාවත් හිතට තියෙන කටේ රසයක් දැනෙනකොට කටේ තියෙන කෑම ටික මතක් කරලා තියෙනවද? අපිට හැමදාම මතක් වෙන්නේ පේන පිඟාන තියෙන කෑම ටිකනේ. දැන් මෙච්චර සරල දෙයක්වත් අපිට තේරෙන්නේ නැහැ ජීවිතේ මෙතෙක් කලකට. කවුරුහරි කිව්වොත් විතරේ තේරෙන්නේ. එතකොට මේකවත් තේරුම් නොගත්තු අපි තමයි හුඟක් දේවල් දන්නවා කියලා හිතන් ඉන්නේ. මෙන්න මේ උපමාවම තමයි ඇත්තරම අපේ සමස්ත ජීවිතය කියන්නේම. අපි හැම රූප තේරුම් ගන්න අවස්ථාව, කනෙන් ශබ්ද තේරුම් ගන්න අවස්ථාව, නාසයෙන් ගන්න සුවඳ, දිවෙන් රස, කයට පහස කියන මේ ආයතන පහෙන් යමක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ ඇත්තරම චක්කු විඥාන, සෝත විඥාන අවස්ථාව නෙවෙයි. එහෙනම් මොකද්ද? මනෝ විඥාන අවස්ථාව. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤාය කියන අවස්ථාව. අප යමක් තේරුම් ගන්නකොට අපි හිතුවොත් බාහිර මේ පේන දේ දැන් තේරුම් ගන්න කියලා අපි මොන සත්‍යද ඉන්නේ? දුක්ඛ සමුදය සත්‍ය ඉන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ අංග 12ත් එකයි ඉන්නේ. ඊ 12 හිතේට කමන්නේ, හැබැයි අවසන් වෙන මොකෙන්ද? බාපච්චා ජාති, ජාති පච්චා ජරා මරණ, ශෝක පරිදේව, ඒ ටිකත් එක තමයි. මේ බාහිර රූපයේ සුළු දෙයක් හරි ඇති දෙයක් කියලා ගත්තොත් ජීවිතය ඕනම මොහොතක දුක ස්පර්ශ කරමින් ඉන්නේ අපි. අන්න ඒ දුක්ඛ සමුදය කතාව තමයි අවිජ්ජා පච්චා සංඛාරා කියලා කියන්නේ. අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක අවිද්‍යා පහදකව ඒ රූප ශබ්ද ආදී ගන්න අවස්ථාවේදී මේ ස්කන්ධ පංචකය අපේ ශරීරය ඇතුළු මේ සියල්ලක්ම ක්‍රියාත්මක වන ආකාරය තමයි අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන ආදී නම් 12කින් කියන්නේ. හැබැයි මේ නම් 12 අපට අපේ ලෝකෙදී පේන්නේ නැහැ. අපේ ලෝකෙදී අපට පේන්නේ පොතක් තියනවා, බෝතලයක් තියනවා, වතුර ටිකක් තියනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මට බැන්නා, හොඳ සුවඳක්, හොඳ රසයක්, හොඳ පහසක්, මෙන්න මෙහෙම තමයි ලෝකෙදී අපට හම්බෙන්නේ. අන්නේ දේ හම්බුණා කියලා කියන්නේම ඒ දේ යටින් යන්නේ පංච උපාදාන ස්කන්ධය කියන කාරණය. මෙන්න මේක තමයි ලෝකේ පහළන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ නොපෙනෙන දේ තමයි අපට ඉස්මතු කළ දෙන්නේ තේරුම් ගන්න. මෙන්න මේ දේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලෙක හැර වෙනත් කෙනෙකුට සිහිනකින්වත් හිතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. වැඩිදියත් තියා සරුවත් හාමුදුරන්ටවත් මේක තේරුම් ගන්න බැරි වුණා. සරුවත් හාමුදුර කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි ඒක කෙනා. උන්වහන්සේටවත් මේක ගුරුවරයෙක්ගෙන් අහන්න නැතුව තේරුම් ගන්න බැරි වුණා. මෙන්න මෙතෙන්ට තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය අවශ්‍ය, මෙතෙන්ට තමයි සුතමේ පඤ්ඤා කියන එක අවශ්‍ය වෙන්නේ. මෙන්න මේක දුකේ හට ගැනීම දුක සමුදය. එතකොට පටිසම්පාදේහි ඊට පස්සේ පටිසෝතගාමී මාර්ගය කියන්නේ මොකද්ද? මෙන්න මේක අනිත් පැත්තට හරවන න්‍යාය දුක් නිරෝධ සත්‍යය. ඒ මොකද්ද? ඒ තමයි මේ ඇහැට රූපය දකිනකොටම මේ රූපය නිරෝධ වෙච්ච එකක් කියලා දන්නවනම් මේක තේරුම් ගන්න මනෝවිඥාණය කියලා දකිනවනම් ඒ දකින මනෝවිඥාණයත් මනංච පටිච්ච ධම්මේච උපාජිත මනෝවිඥාන මට්ටමෙන් අහුත්වා සම්බුතං හුත්වාන බවිසති පෙරණොති විහටගෙන මෙතරම් හේතු ඇති කලී හටගෙන ඉතිමස්මින් සති දං හෝති ඉමස්ස නිරෝධයි දං නිරුජ්ජති ඉමස්මින් අසති දං නොහෝති ඉමස්ස නිරෝධයි දං නිරුජ්ජති කියන මෙන්න මේ න්‍යාය දැක්කොත් බාහිර රූපේනොත් නිදහස් වෙනවා අභ්‍යන්තර නාමයන්තුනොත් නිදහස් වෙනවා මේකට තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේක මුලින් දැනගන්න එකට කියන්නේ සුතමේ පඤ්ඤා කියලා. මෙන්න මේ දැනගත්තු එක නැවත නැවතත් හිතන එකට කියන්නේ චින්තාමේ පඤ්ඤා කියලා. අන්න ඒක සමති දර්ශනා වශයෙන් වැඩිම වශයෙන් පුහුණු කරන අවස්ථාව තමයි භාවනාමේ පඤ්ඤා කියලා කියන්නේ. මෙන්න මේ මුල් සිද්ධාන්තය දැනගන්න අවස්ථාවට කියන්නේ අරියෝ ඥායෝ සුදිට්ඨෝ හෝති. අරියෝ ඥායෝ සුප්පටි විද්දෝ හෝති කියලා සඳහන් කරනවා. මේ ආර්ය න්‍යාය දැනගන්න අවස්ථාව. මෙන්න මේ ආර්ය න්‍යාය මැනවින්ම පෙර පසු නොවි සම්පූර්ණම දැනගන්න අවස්ථාව තමයි ඇත්තටම සෝවාන් මාර්ගඥානය කියලා කියන්නේ. එතන තමයි අපි කවදා හරි යන්නට ඕන මේව හිතේ තින්නකොට කවදා හරි දවසක මේක හරියටම අපට පැහැදිලි වෙනවා මේ න්‍යායේ නොසෙල්ලෙන ප්‍රසාදයක් හටගන්නවා. ඒක හරියට උදාහරණයක් විදිහට කියනවා කාන්තාරයක යන කෙනෙක් ඉන්නවා ගිහිල්ලා ඌට ලිඳක් හම්බ වෙනවා වතුර තිබහින් යන්නේ ඌ ලිඳ මුණ ගැහුනට පස්සේ ලිඳට හිස දාලා බලනවා වතුර පේනවා හැබැයි වතුර බීල නැහැ එතකොට ඌ දන්නවා හරියටම වතුර තියේ කියලා නමුත් තාම බීල නැහැ ඌට නිසෙකම අවබෝධයක් එනවා පිපාසයෙන් සංසිඳෙන්නේ මේකෙන් කියලා අන්නේ වගේ තමයි මෙන්න මේ සුතමේ ඥාණයෙන් තමයි සුතමේ පඤ්ඤාවෙන් තමයි විශේෂයෙන් ධර්ම ශ්‍රවණයෙන් තමයි මෙන්න මේ මුල් මට්ටමට එන්නේ ධර්ම ශ්‍රවණයෙන් හෝ කියවීමෙන් හෝ සාකච්ඡාවෙන් තමයි මුල් අවස්ථාවට එන්නේ අන්නේ මුල් අවස්ථාවට ආවට පස්සේ තමයි ඊටු ටික තමයි සත්‍යබොඥාගේ වැඩිම ආදි වශයෙන් ඊළඟ අංශවලට යන්නේ හැබැයි ධර්මයේ සඳහන් කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත් සේක කෙනාට අසේක වෙන්නත් අසේක නම් වූ රහතන් වහන්සේට පිරිනිවතේ සුවදායි වාසය කිරීමටත් එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකෙහි සමුදය වය අස්සාද ආදීනව නිස්සරණ බලන කියලා. ඒක අහන අවස්ථාවේදී ලබන්න පුළුවන් භාවනා කරන අවස්ථාවේදී ලබන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට සම්පූර්ණ නිවන් මගම ධර්ම ශ්‍රවණයම නිවන් මග වටපත් වෙනවා. වාහි දාරුචිරි වගේ අය. උග්ග ගෘහපති වගේ අය අනාගාමි මට්ටමට එනකම් ධර්ම ශ්‍රවණයම කරගත් අවස්ථාවක් තියෙනවා. පුකුසාති වැනි අය. ඒක තීරණය වන්නේ කොයිතරම් සසර ඉන්ද්‍රිය ධර්ම දිනු කරාද කියන කාරණේ මත. මෙන්න මේ කරුණ අතරින් අපි විශේෂයෙන්ම අද සාකච්ඡා කරන්නේ පටිසම්පාදේ අංග ටික අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී මේ කාරණා ටික මේ දෙකම අපට ඊටම වැදගත් සූත්‍රයක් තියෙනවා ඒ තමයි මදුපිණ්ඩික සූත්‍රය මදුපිණ්ඩික සූත්‍රයේ කතාවක් එනවා චක්කුංච පටිච්ච රූපේච උපාදි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පත්‍ය වේදනා යං වේදේති තං සංජානාති යන් සංජානාති තං විතක්කේති යන් විතක්කේති තම් පපංචේති ආදී වශයෙන් ගිහිල්ලා ප්‍රපංච වලින් මේ සත්‍ය සංසරට බැඳෙන ආකාරය දැක්වෙනවා. ඒ වගේම අදුපින්නික සූත්‍රයේ වැදගත්ම කොටස තිනී ඊට පස්සේ. ඒ මොකද්ද? ඒ තමයි චක්කුස්මින් අසති, රූපය අසති, චක්කු විඥානය අසති ආදී වශයෙන් ගිහිල්ලා ඇස නැති කල්හි, රූපේ නැති කල්හි, චක්කු විඥානය නැති කල්හි කියලා සඳහන් වෙනවා. මෙන්න මේ මදුපිණ්ඩික සූත්‍රයේ කරුණ විස්තර කරද්දී මදුපිණ්ඩික සූත්‍රයටම අවධානය යොමු කළ ඕන අප ඒක සාකච්ඡා කරන්න තීරුම් ගන්නවා. ධර්ම කරුණු පැහැදිලි කරගන්න යද්දී අපිට තියෙන්න ඕන කුසලතාවයක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළා තියෙන්නේ මෙලව ජීවිතය සාර්ථක කරගන්න ගැනීම ඉලක්ක කළද? පරලෝ සුගතිගාමී වීම ඉලක්ක කරගෙනද? ඍජුවම ප්‍රඥාව නිවන දැකීම සඳහාද මේක කියන්නේ කියන එක දැනගන්නට ඕන. මේක තමයි අපිට තියෙන්න ඕන මූලික සුදුසුකම. ඊළඟට නිර්වාණ අවබෝධය සඳහා හේතු වන විදිහට දේශනා කළ තියෙනවා නම් එතෙන්දී චතුරාර්ය සත්‍යයෙන් කාරණා කීයක් දේශනා කරනවද? හතරම කියනවද? නැත්නම් එකක් අඩුවෙන් කියනවද? නැත්නම් දෙකක් කියනවද? එකක් පමණයිද කියලා තියෙන්නේ? මේ ආදී වශයෙන් අපි දක්ෂ වෙන්නට ඕන මේ සූත්‍රයෙන්. දැන් උදාහරණයක් හැටියට ජටා සූත්‍රයේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම් ආතාපි නිපකෝ බිකුස් හොයිමං විජටේ ජටම්. දැන් මෙතන කියන්නේ ප්‍රතිපදාව. මෙතන කියන්නේ මාර්ග සත්‍යය. එතන තැනක කියනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන අවස්ථාවේදී අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං හාතබ්බං පහේනම් මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. එතන සත්‍යයන් කීයක් කියනවද? අභිඤ්ඤයං අභිඤ්ඤාතං දුක්ඛ සත්‍යය. ඊළඟට භාවේ තබ්බං ච භාවිතං මාර්ග සත්‍යය. පහතබ්බං ඕ ප්‍රහීන කරනෝදේ ප්‍රහීන කළා මොන සත්‍යද? සමුදය සත්‍යය. එතකොට එතන නිරෝධ සත්‍ය කියලා නැහැ. සත්‍යගතව කතාව නැහැ. එතන අර තුන දැක්ක ගමම අපි තේරුම් ගන්නවා මේ තුන තමයි මෙතන මේ කියලා තියෙන්නේ. සංකේතයන පංච පාදන කන්දා දුක කියලා තියෙනවා නම් අපි දන්නවා මේ කියන්නේ දුක සමුදය සත්‍ය කියලා. අන්න ඒ වගේ අපේ කුසලතාවයක් මෙතන තියෙනට ඕන. මදුපිණ්ඩික සූත්‍රය ගත්තත් ඒකත් එහෙමයි. සූත්‍රයක් දකින කොට අපි දක්ෂ වෙන්නට ඕන මෙලවටද පරලොවටද නිවනටද කියුවේ. නිවනට කියන එකේ උනත් අපි දැනගන්න ඕන චතුරාර්ය සත්‍ය මොන සත්‍යද එතන නියෝජනය වෙන්නේ කියලා. එතෙන්දී අපේ මුලින්ම විසඳ ගන්න ඕන ඒ සූත්‍රය පදනම් කරගෙන ඒ සූත්‍රෙම බේස් කරගෙන තමයි මුලින්ම අපි අර්ථකථනයට යන්නට ඕන. ඊට පස්සේ තමයි වෙන වෙන සූත්‍රයෙන් කරුණු ගන්න ඕන අටුවාවට යනවනේ යන්න ඕන. ඒ නිසා සූත්‍රයක් බලද්දී මුලින් සූත්‍රයේ තුලම විස්තර කරලා තියෙන සම්පූර්ණ විස්තරය. එක එක සූත්‍ර එක එක පදණම් වලින් තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට අනිත් සූත්‍රයක් සම්බන්ධ කරන්න සස දන කලින් ඒ සූත්‍රෙම බලන්න ඕන මොකක්ද ඊළඟ පියවර කියලා. ඒ සූත්‍රෙ කෑල්ලක් නෙවෙයි මුළු සූත්‍රෙම කියවන්න ඕන. මදුපිණ්ඩික සූත්‍රෙත් එහෙමයි බොහෝ විට අපි විචාරවලින් දහලා තියෙනවා. විශ්වවිද්‍යාල දීගෙන ගන්නවා. ඉගෙන ගන්න අර මුල් කැල විතරයි ඉගෙන ගන්න අපි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති කියලා අපි කියනවා. අපි අනිත් කැලේ හලවත් නැහැ කවදාවත්. ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි කියලා කතාවකුත් කියනවා. ඇසයි රූපයයි චක්කු විඥානේ ඇති කල්ලි, ස්පර්ශය ඇති කල්ලි කියන කතාව එක පැත්තකින් කියද්දී අනිත් පැත්තෙන් කියනවා ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි කියලා. අන්නේ දෙක එකට තියලා බලන්න. එකක් විතරක් ගත්තොත් අපට නියම අර්ථය මොනගහන්නේ. අන්නේ තෙන්දී මදුපිණ්ඩික සූත්‍රයෙන් ඇස ඇති කල්ලි කියලා කියන්නේ මොකද්ද? අර මුලින් පේන ඇහැ නෙවෙයි ඇත්තටම. මුලින් පේන ඇහැ නම් එතන කියන්නේ දෙවනි විග්‍රහයේදී ඇස නැති කල්ලි කියලා කියන්න ඕනේ නැහැ එහෙනම්. එහෙනම් මැදට ගිහලා ඉතුරු ටික අනුව දුක් නිරෝධය කියන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ මුලින් සම්පූර්ණ මුල් ඡේදයේදී දුක් සමුදය සත්‍ය කියනවා. අවිද්‍යාව පාදකව ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි කියලා කියන්නේ අර මුලින් පේන අවස්ථාව නෙවෙයි. ඒක පෙනිලා නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් යාට ඇසක් තියෙනවා රූපයක් තියෙනවා. රූපය තියෙනවායි කියලා කියන්නේ මේක දැකපු එක තියෙයි කියලා කියන්නේ නැහැ. තේනන් තියෙන යාගේ චතු විඥානයක් තියෙනවා. ඒ තියෙන්නේ මොනෙකද? ඒ විපාක මට්ටමේ අවස්ථාව නෙවෙයි. විපාක මට්ටමේ මේක මේ මොහොතේ දකින්න බෑ කියලා තමයි පැහැදිලිව කියනවා. දැනගන්න බෑ කියලා. දකින්න පුළුවන් දැනගන්න බෑ. එහෙනම් දැනගන්නේ මේ මොකද්ද? මේ නිරුද්ධ වෙච්ච එක. නිරුද්ධ වෙච්ච එක බව දැනගන්නේ නැතුව ඇස තියනවා, රූපය තියනවා කියලා කියන්නේ මොකද්ද? දැන් තියෙන වර්තමානයේ පේන එක නෙවෙයි ඇත්තටම. අර නිරුද්ධ වෙච්ච එක අවිද්‍යාව පාදක කරගෙන තියෙන රූපය. ඒ රූපය තමයි අර පරිසම්පාද කාරණාවලට බැසගෙන තියෙන කාරණා ටික. දුක්ඛ සමුදය සත්‍ය. දැන් පේන රූපය නෙවෙයි ඇත්තට මේ කියන්නේ. මේ ඇහෙන් රූපය ගත්තට පස්සේ ඒක එතනම නිරුණාට පස්සේ නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන රූපය තියෙනවා නම් හොට ඇසක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. ඒ තියෙන්නේ ඇත්තටම තියෙන හින්ද නෙවෙයි. අවිද්‍යාවෙන් නැති දෙයක් ඇති හැටියට ගන්න එක, ගන්න අවස්ථාව, ඒ ගන්න අවස්ථාව දුක් සමුදය, ඒ ගන්න අවස්ථාව ජරා මරණ ස්පර්ශ කරන අවස්ථාව. මදුපිටික සූත්‍රය ඊළඟ කොටස විස්තර කරනවා. චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති ආදි වශයෙන් කියලා. ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි කියලා කියන්නේ මොකද්ද මේ? ඇහැන් රූප නොබලන අවස්ථාවද? ඇස අඳ වෙච්ච අවස්ථාවද? නැහැ. ඇස නැති කල්ලි කියලා කියන්නේ මොකද්ද එතන? ඒ කියන්නේ ඔහුට මේ ප්‍රකෘති ඇස තියෙනවා. ඔහු ඇසෙන් රූපයක් බලන වෙලාවේ දෝට ඇස නැහැ. ඔහු දන්නවා මේ තේරුම් ගන්නේ ඇස නිරුද්ධ වෙච්ච තැනක, රූපේ නිරුද්ධ වෙච්ච තැනක, මනෝ විඥානෙ නිරුද්ධ වෙච්ච තැනක කියලා. ඔහු ප්‍රඥාවෙන් ප්‍රඥා පදනම් කරගෙන වාසය කරන අවස්ථාව, දුක් නිරෝධේ සාක්ෂාත් කරමින් ඉන අවස්ථාව, නැත්තම් මාර්ග සත්‍ය වඩන අවස්ථාව. චක්කුං අනිච්චං, රූපං අනිච්චං, චක්කු විඤ්ඤාණං අනිච්චං කියලා කියන්නේ කොහොමද? අර දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං බලන අවස්ථාව. දිට්ඨ සුත මුත විඤ්ඤාත. මොන කාලෙන්ද මේ තියෙන්නේ? මේ අතීත කුරදන්ත පාස් පාටිසිපල් වලින් මේ තියෙන්නේ. වර්තමාන විදර්ශනා කරන්නේ කොහොමද? අර ඇස නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා කියලා අතීතේ නිරුද්ධ වෙච්චක නෝනින් දකින අවස්ථාව. අතීතේ නෝනින් දකිනකොටම වර්තමානයේ ඉදිරිපස තියෙන රූපේ නිදහස් වෙනවා. ඒ රූපේ නිදහස් වෙනත් එකම එක දකින මනස පැත්තට ගිහිල්ලා ඒ මනෝ විඥානයේ නිරෝධයේ නිරෝධයටපත් වෙනවා. ඒ තනි තිරව දැකලා. අන්නේ වෙන කෙනාට අවිද්‍යාවක් නැහැ. සංඛාර, විඥාන, නාම රූප, සලායතන පස්ස කිසිවක් ඔහුගේ ජීවිතය තුල නැහැ ඉවර. ඔහු ළඟ සලායතනක් නැහැ. චක්ඛායතන, සෝතායතන ආදී කිසිවක් ඔහුගේ ජීවිතය තුල මේ වෙලාවේ නැති බව දන්නවා. හැබැයි ඕනම වෙලාවක හේතු ඇති කල්ලි හට ගන්න පුළුවන් බවත් ඔහු දන්නවා. ඔහු නැත කියන අන්තයට යන්නේත් නැහැ, ඇත කියන අන්තයට යන්නේත් නැහැ. ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට, උච්ඡේද අන්තයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ ටික එතනම නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයටත් යන්නේ නැහැ, සාස්වත අන්තයට යන්නේත් නැහැ. ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත අන්තයට යන්නේ නැහැ, උච්ඡේද වාදයට යන්නේ නැහැ. ඒ හටගත් උත්ේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන සාස්වත අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුරවන එකම දර්ශනය තමයි මොකද්ද? පරිසම්පද න්‍යාය කියලා කියන්නේ. ආර්ය න්‍යාය, ඉදාපච්චතාවය. මෙන්න මේ න්‍යාය තමයි අප මේ සාකච්ඡා කරන්නේ. මෙන්න මේ න්‍යාය තුල ඇත කියන අන්තයට යන්නේත් නැහැ, නැත කියන අන්තයට යන්නේත් නැහැ. ඇත කියන අන්තයට ගියොතින් ඒක සාහසත අන්තය වෙනවා, දිගින් දිගටම සත්‍ය කියන කතාවට යනවා. නැත කියන අන්තයට ගියොතින් මේ මොකුත් නැහැ කියන උච්ඡේදයට යනවා. මෙන්න මේ සාහසත සහ උච්ඡේද කියන අන්ත දෙකම දුරු වෙන එකම දර්ශනය තමයි මේ ඉදම්පජිතාවයේ අරිය ඥාය පරිසම්පාද කියලා කියන්නේ. ඉතීමස්මින් සති දං හෝති, ඉමස්ස උපාදාය දං උපජ්ජති. ඉතීමස්මින් අසති දං නොහෝති, ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති කියන්නේ මේක. මෙන්න මෙතෙන්ට තමයි අප ශ්‍රද්ධාව තියාගන්නේ. අපි දන්නවා මෙන්න මේ න්‍යායෙන් තමයි ලෝකේ ඇති වෙන්නේ. සත්‍යයේ පැවැත්ම යන්නේ මෙන්න මේත් එක්ක. ඇසෙන් රූපය දකිනකොට බාහිර ඇතයි කියලා ගත්තොතින් ඇසෙන් රූප නොදැක්කත් ඇස වහගෙන ඉන්න අවස්ථාවේ උනත් රූපයක් මතක් වෙනකොට ඒ මතක් වෙන රූපේ ඒ විදියටම ලෝකේ කොහේ හරි තියෙයි කියලා හිතුවටින් ඒ වෙලාවේ අපට රූපේ විඥානට්ඨිතියක් වෙලා තියෙන්නේ විඥාණයට බැසගෙන තියෙන්නේ ඒ කියන්නේ ඊට අදාළව රූපයක් හොයාගෙන ඕනම වෙලාවක අපි භවයට යන්න භවය සකස් කරගෙන ඉන්නේ ඒකට කියනවා කර්ම භව කියලා එතකොට අන්නේ කර්ම භවයෙන් තමයි අපි නැවත උත්පත්ති භවයකට යන්නේ. අපි නිදාගත්තත් මේ කර්ම භවය සකස් කරගනිමින් මේ ඉන්නේ. එතකොට ඕනම වෙලාවක අපට රූපයක් මතක් වෙනවා නම් ඒ මතක් වෙන වෙලාවේ ඒ රූපය ඒ විදියට ලෝකේ කොහේ හරි තියෙනවා කියලා හිතුවොතින් ඒ කියන්නේ අපි පටිසම්පාද චක්‍රෙම ඉන්නේ. පරිසම්පාද චක්‍රය නිදහස් වෙනවා කියන මොකද්ද මෙන්න මේ චින්තනයත් එකකට ඉන්න එක මොකද්ද මේ නිරුද්ධ චූපියක් කියන එක දැනගන්නට ඕන චින්තාමය පඤ්ඤා විදියට ඒක වඩාත්ම වේගවත් පුහුණු කරන වෙලාව තමයි මේ සම්මාදිට ඉඳගෙන සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි පුහුණු කරන වෙලාව. එතකොට අපේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන කොතෙන්ටද මේ දකින රූපය ඇතේ කියලා ගත්තොත් ජරා මරණ විඳින වෙනවා. බාහිර ලෝකයේහි බැනුම් අහන්න වෙනවා, ගඳ විඳින්න වෙනවා, දුක් විඳින්න වෙනවා. ඔකෝම බාහිර දුක් ටික තමන්ගේ ලෝකෙට එනවා කියලා දැනගන්න එක. ඒ නිසා අද බැනු නොහැව්වත් ඕන වෙලාවක කෙනෙක්ගෙන් බැනුම් අහන්න පුළුවන් බාහිර ශබ්දය ඇතේ කියලා ගත්තොත්. අන්න ඒ නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ මෙන්න මෙතන දුකෙන් නිදහස් වෙන්න ඕන කියන හැඟීම. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේක කිව්ව ගමම සමහර අය සසර ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු අය විශේෂ ප්‍රකාශයක් කරනවා. අබික්ඛන්තං බොහෝගෝතම අබික්ඛන්තං බොහෝගෝතම සේයතාපි බොහෝගෝතම නික්කුජිතං ආඋපුජ්ජේය පටිච්චානන්නා විවරේය මූලහස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාතියල පජ්ජෝතං ආදි වශයෙන් මුලා වෙච්ච කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගේ ඇස් නැති කෙනෙකුට ඇස් දුන්නා වගේ වහල තිමිද දෙයක් ඇරිය වගේ මට දැන් තේරුණා කියලා. එතන ඉඳන්ම මේ දුකෙන් නිදහස් වීම සඳහා මාර්ගයට පිළිපැන්නා. සමහර අය සතර සතිපට්ඨානෙ පුහුණු කළා, සමහර අය ත්‍රිවිධ ශික්ෂා වැඩුවා, සමහර අය පංච ඉන්ද්‍රිය ධර්ම වැඩුවා, සමහර අය පංච බල වැඩුවා, සමහර සත්‍ය බොජ්ජංග වැඩුවා, සමහර ආරසිංහ මාර්ගයේ වැඩුවා, සමහර දස සංඥා වැඩුවා. ඒ මට්ටමේ සසර පුරුදු කරපු තැන අනුව ඒ පැත්තේ දොරටුවකින් ඇතුළුණා. මොකක් ඇතුළුණා? තව සානස්යෙන් බලන්න තියෙන මොකද්ද? උදේ වය, උදයබ්බේ. හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියන කාරණා. එතකොට මෙන්න මේ යථාර්ථයේ ඉතාම සියුම් කොටස් වලින් උස්සල දෙන කරුණ 12ක් තමයි පටිසම්පාදයේ අංග කියලා කියන්නේ. හැබැයි අපි එතෙන්දී හුඟා කල්පනාකාරී වෙන්නට ඕනේ. මේ අවිද්‍යා සංඛාර විඥාන ආදී මේ කිසිවක් අපට බාහිර ලෝකයේ තුල ඒ විදිහටම දැක ගන්න බෑ. හැබැයි අපේ ජීවිතය තුල මේව ක්‍රියාත්මක වෙනවා. සජීවී ජීවිතයක් තුල ක්‍රියාත්මක වන කරුණ 12ක් මේ තියෙනවා. හරියට අපේ ඇඟේ ඇතුලේ තියෙන ලේ බිඳුවක් වගේ. ඒ ලේ බිඳුවේ අපේ සියලුම දේවල් තීරණය වෙලා තියෙනවා. අපේ තරහ, අපේ සමාධිය, අපේ ආයුෂ, නිරෝගී භාවය, ශක්තිය මේ සියල්ලක්ම ලේ බිඳුවක තීරණය වෙලා තියෙනවා වගේ. අර අවිද්‍යා කියන එක කාරණේ, සංඛාර කියන එක කාරණේ, විඥාන කියන එක කාරණේ, සලායතන, නාම රූප, පස්ස, වේදනා කියන මෙන්න මේ එක එක කාරණයක් ඉස්මතු කළ අපට පෙන්නවා. හැබැයි අරගෙන පෙන්නුවට මේ කරුණ අනිත්‍යයෙන් වෙන් වෙලා නැහැ. එකක් පැහැදිලිව දැනගන්න ඕන නිසා මේක විස්තර කරන්නේ. මේක සැබෑ ලෝකයේදී එකක් වෙන් කරගන්න බෑ. මේ එකක් කියන්නේම පංචස්කන්ධයක් නියෝජනය කරන තැනක තියෙන කැලලක් නේ. එතකොට එකක් ඉස්මතු කරලා පෙන්නනො මෙන්න මේක යථාර්ථය මේකයි කියලා. පෙන්නනකොට අපි ඒකෙන් අනිත් ඒවා තේරුම් ගන්නවා. හරියට මුහුදේ වතුර ටිකක් අරන් පෙන්නනවා ලුණු රසයි කියලා අපි දන්නවා. අනිත් තැන්වල ලුණු රසයි කියලා අපි තීරණය කරනවා. හැම තැනම ලුණු රහද කියලා බලන්න යන්නේ නැහැ. අන්නේ වගේ තමයි සම්මාදිට්ඨි සූත්‍රය තම වැදගත්. සම්මාදිට්ඨි සූත්‍රයේ කරුණු 16ක් කියනවා. පටිසම්පාදංග 12යි, කුසල අකුසල කාරණේයි, සත්‍ය, ආහාර, ආශ්‍රව කියන මෙන්න මේ කරුණු හතරත් එක්ක 16ක් විදිහට සම්මාදිට්ඨි සූත්‍රය විස්තර කරනවා. යම් කිසි කෙනෙක් මේ කරුණු 16න් එකක් තේරුම් ගත්තනම්, ඒකේ හට ගැනීම තේරුම් ගත්තනම්, Nirodha තේරුම් ගත්තනම්, Nirodha කරන මාර්ගය තේරුම් ගත්තනම්, ඔහු සම්මාදිට්ඨි පත් වෙනවා. ඔහු අනිත් ඔක්කොම තේරුම් ගත්ත වෙනවා. එකක් තේරුම් ගත්තොත් ඔක්කොම තේරුම් ගත්ත වෙනවා. එකක් නිරුද්ධ කරොත් ඔක්කොම නිරුද්ධ කරා වෙනවා. ස්පර්ශය නිරුද්ධ කරා නම් ඔක්කොම නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කරා නම් ඔක්කොම නිරුද්ධ කරා වෙනවා. සලායත නිරෝධෙට ගියා නම් ඔක්කොම නිරුද්ධ කරා වෙනවා. විඥානය නිරුද්ධ කළා නම් ඔක්කොම නිරුද්ධ කරා වෙනවා. භවය නිරුද්ධ කරා නම් ඔක්කොම නිරුද්ධ කරා වෙනවා. එතකොට මේ එක එක ලක්ෂණ දක්වලා තියන්නේ ඇයි? ඊටාම සියුම් අපට තේරුම් ගන්න සහ ඇතැම් විට අපි සසරේ වැඩිපුර අවධානය යොමු කරපු කරුණිස් මතු කරලා ඒකෙන් අපට මේ තේරුම් අවබෝධයට යන්න. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මේ කාරණා 12ම ඇතුළත් කරුණෝ දුක්ඛ සමුදය සත්‍ය විදියට අවිද්‍යා පාදකව හටගන්න කරුණු මේ තියෙන්නේ. එතකොට මේ කරුණු අර විපාක මට්ටමේව නෙමෙයි කියන්නේ. විඥානං කියලා කිව්වට මෙතන මේ විඥාණය අංග 12ම එක අවස්ථාවක ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ගත්තොත්, එක සිතක ක්‍රියාත්මක වෙන අවස්ථාවක් විදිහට ගත්තොත් එතෙන්දී අර ඔක්කොම ටික අපි ගන්නෙ නෑ. ගන්න එක සත්‍යයකට දාලා දුක්ඛ සමුදය සත්‍ය විදිහට දාලායි මෙතෙන්දී අපි තේරුම් ගන්න. පරිසම්පාදංගයක් විදිහට විඥාණය අපි ප්‍රහින කරාට විපාක මට්ටමේ විඥානේ දුරු කරන්නේ නැහැ. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පබස්සර මිදම් බික්ක වේචිත්තම්. ඒක ප්‍රමාසර හිතයි කියන්නේ. එතකොට මේ මුල් එක පිළිසින් දැනගන්න තියෙන්නේ මෙතන මේ විඥානේ අවිද්‍යාවෙන් ගත්තු විඥානේ මේක. ඊට මාර්ග සත්‍ය වඩන වෙලාවේදී විඥානේ ක්‍රියාත්මක වෙනවා. හර්ෂණ මාර්ග වඩනකොට එතන විඥානේ බැහැර කරන විඥානයක් නෙවෙයි. එතන විඥානේ වඩන විඥානයක්. ඒ විඥානය ප්‍රඥාවත් එක්ක එකට යන විඥානයක්. එතෙන්දී තමයි චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ සිතත් ප්‍රඥාවත් වඩන කියලා. එතන තියෙන විඥානය අර ප්‍රඥාවට සම්බන්ධ චෛතසිකත් එක්කේ විඥානේ වැඩෙන විඥානයක්. මෙන්න මේ විදිහට මේ පටිසම්පාද අංග ටික අපි තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟට මෙහි එන කරුණු ටික අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල කියලාත් මේක ඇතැම් විග්‍රහවලදී විස්තර කරනවා. ඒ වගේම කර්ම භව, උත්පත්ති භව විදිහටත් මේක විස්තර කරලා තියෙනවා. ඒ වුණත් අපි එසියටම වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ එක සිතක් තුළදී එක මොහොතක ක්‍රියාත්මක වන අපේ ජීවිත යථාර්ථය විස්තර කරන්නයි මේ පටිසම්පාද අංග ටික අපි එක විටම දක්වලා තියෙන්නේ. එතකොට ජරා මරණ කියන එක අපිට සාමාන්‍යයෙන් තේරෙනවා. ජාති කියන්නේ ඉපදෙන අවස්ථාව, නැත්නම් හැම වෙලාවෙම අපේ ඇස් කන ආසා දින්දිරියට යමක් ඉපදිලා අන්නේ ඉපදිච්ච පැත්තේ ඉන්න එක. බව කියලා කියන්නේ ලෝකේ නිරුද්ධ වෙච්ච දේ තියනවායි කියලා අරගෙන කර්ම භවය සකස් කරන අවස්ථාව. උපාදාන කියන්නේ ඊට අදාළ දේවල් බාහිරින් කාම උපාදාන, ditthi උපාදාන ආදී වශයෙන් ළඟට ගන්න එක. ඒ ගන්න හේතු වෙච්ච තණ්හාව. ඒ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වෙන්න පුළුවන්. නැත්නම් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා ආදී වශයෙන් වෙන්නත් පුළුවන්. වේදනා. මෙතන කියන වේදනාව අර විපාක මට්ටමේ වේදනාව නෙවෙයි. ඒක නිරුද්ධාට පස්සේ ස්පර්ශ සමුදයන්ති ඉඳලා ගන්න වේදනාව. ඒ වේදනාව චක්කු සම්පස්සජා වේදනා පුළුවන්. සෝත සම්පස්සජා වේදනා, ගන්ධ සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, දිවහ සම්පස්සජා වේදනා, කය සම්පස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා විදියට අර විපාක මට්ටමේ වේදනාව නිරුද්ධ වෙච්ච තැනක තව දුරටත් ඒක තියෙනවා කියලා ගන්න අවස්ථාව. අවිද්‍යාවෙන් ගන්න එක. ඒ වේදනාවට පාදකුණ ස්පර්ශයේ අර කණ්ඩායම් වෙච්ච එක තාමත් ඒ විදියට තියෙනවා කියලා ගන්න එක. කවුරු හරි කෙනෙක් බැන්නොත් යාට පුළුවන් එකවර අපට බනින්න. අපි අවිද්‍යාවෙන් සෝත සම්පස්සයන්ත හිටියොත් නැවත නැවතත් අපට යාගෙන් නොමිලේම බැනුම් අහන්න පුළුවන්. එයා නිදියගෙන ඉන්නකොටත් බැනුම් අහන්න පුළුවන්. එයා අමතක වෙච්ච වෙලාවෙත් බැනුම් අහන්න පුළුවන්. එයා මැරුණට පස්සේද යා කලින් බැනපු එකකින් බැනුම් අහන්න පුළුවන් අපට. මේක තමයි දුකේ ස්වභාවය. සලායතන. සලායතන කියලා කියන්නේ මේ අර නිරුද්ධ වෙච්ච ලෝකේ ආයතන ටික නැවතත් ගන්න එක. චක් ආයතන, සෝත ආයතන ආදී ටික අර විපාක මට්ටමේ කර්ම දායදයක් විදිහට තියෙන සලායතන නෙවෙයි. ඒක දුකක් නෙවෙයි ඇත්තටම. දුකක් වෙන්නේ මොකද්ද? ඒක නිරුද්ධ වෙච්ච තැනක බාහිර රූප ශබ්ද ආදී සජීව වෙන තැනක ඒක නිකන් සජීව වෙන්නේ නැහැ. ඒක සජීව වෙන නම් අභ්‍යන්තර ආයතන තියෙනට ඕන. අන්නේ අභ්‍යන්තර ආයතන මේ වෙලාවේ තියෙන දෙයක් හැටියට ගන්න එක තමයි ආයතන පැත්තේ ඉඳලා මේ ගන්න අවස්ථාව. ඒක තමයි සලායතන කියලා කියන්නේ. අන්නේ සලායතනට හේතුනේ නාම රූපත්ත, නාමයේ සහ රූපයේ ඊට පාදකුනේ විඥානයේ, ඒ විඥානයේට සංඛාරියත්, සංඛාරයට අවිද්‍යාවත් පාදකුණා. මේක එක මොහොතක මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙනවා. එක තැනක ක්‍රියාත්මක වෙන ටික අපේ අවබෝධය සඳහා මේක දිගහැරලා දක්වලා තියෙනවා. අපේ අවබෝධය සඳහා හරියට එක ශරීරයක් තියෙනවා. අන්නේ ශරීරයේ කෙස්ලොම් ආදී කුණප කොටස් ටික වෙන් කරනවා වගේ, පඨවි ආපෝ තේජෝ වායෝ වෙන් කරනවා වගේ, රූප වේදනා සංඥා සංඛාර වෙන් කරනවා වගේ, මෙන්න මේ ස්කන්ධ පංචයේම තමයි සියුම් කොටස් 12කට බෙදපු අවස්ථාවක්. හැබැයි මේ සඳහන් වෙන හැම කාරණයකම පංච බන ස්කන්ධයකට මිශ්‍රව තියෙනවා. ඒ තියෙන එකෙන් එකක් වැඩිපුර ප්‍රකට කරගන්න තමයි මේ කාරණා අපට විස්තර කරලා තියෙන්නේ. ඒ වැත්තටම සජීව මේ මොහොත ලෝකේ තියෙන හින්ද නෙවෙයි, මේ අවබෝධය සඳහා ප්‍රඥාව කරා යන්නටයි මේක තියෙන්නේ. මේක තේරුම් ගන්න කෙනා තමයි මෙන්න මේ අතාරතියක් තමයි මේක තියෙන්නේ කියලා මේකේ නිසරු බව තේරුම් අරගෙන බාහිර ලෝකෙම උනිදහසෙන්. හැබැයි කෙනෙකුටම ක්ෂණිකව තේරුම් ගන්න පුළුවන් නම් මේ ඇසෙන් දකින්නකොටම මේ නිරුද්ධ වෙච්ච රූපයන් දකින්න කියලා දැකපු එක නිරුද්ධ වෙලා ඒක අනිත්‍යය කියලා මෙනෙහි කරන්න දක්ෂ නම් බුදුහාඳුරෝ කෙලින්ම බාහිරට වගේ ඒ වන් හිතේ බාහිය සිකිතම්බම් දිට්ඨිය දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියලා ඉතාම ඍජුවම කෙටියෙන්ම මේ කාරණේ දේශනා කරනවා. ඒ තරම් බුද්ධිය අඩු අයට තමයි තවදුරටත් මේ විස්තර කරගට තියෙන්නේ. මෙන්න මේක සුතමේ පඤ්ඤාවෙන් අසහා දැනගෙන මෙතෙන් ශ්‍රද්ධාව පිහිටුවාගෙන අපට දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා අවංක උත්සාහයක් තියෙනවා නම් මෙන්න මේ පැත්තට හැරෙන්නට ඕන. හැරෙනකොටම අපට එක පැත්තක් මිස් වෙනවා. එක පැත්තක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත්හරින සිද්ධ වෙනවා. ඒ මොකද්ද? අඤ්ඤා හිලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනි. ලාභ ප්‍රයෝජන කීරිත් ප්‍රශංසා පැත්තට ගියෝතින් මේක මිස් වෙනවා. අන්නේ පැත්තට පරිස්සමෙන් ඉඳගෙන මේ පැත්තට මුණ දාලා ඉන්නවන කොයි වෙලේ. මායя ඇතුළු මුළු ලෝකයා මර පැත්තට අපිව ගන්න සීලම විදියේ ක්‍රමශිල්ප ඔක්කොම භාවිත කරමින් ඉන්නේ අපි වර පැත්තට ගන්න. එනිසා බුදුරජාන් වහන්සේ දාරුණ වග්ගයේහි ලාභ සක්කාර සංයුත්තේහි සූත්‍ර ගණනාවකින් කියනවා, හාමුදුරන්ට විතරක් නෙවෙයි දරුවන් හදන ශ්‍රද්ධාවන්ත අම්මලටත් කියනවා, දරුවන්ට කියන දුවේ පුතේ කීර්ති ප්‍රශංසාවලට නම් අහුවෙන්න එපා කියලා. ලාභ සත්කාරවලට නම් අහුවෙන්න එපා කියලා දරුවන්ටත් අවවාද දෙන්න කියලා ශ්‍රද්ධාවන්ත අම්මලට කියනවා. ඒ තරම මේක මේ දහම් මගින් බැහැර වෙන හේතුවක් කියලා. අපට නොයෙක් විට අපේ දක්ෂතාවන් නිසා, අපේ පින නිසා නොයෙක් විදිහට මේ දේවල් අපට ලැබෙනවා. ලැබෙන එක නෙවෙයි වරද. ඒ ලැබෙන දේට අපි වැඩි අවධානයක් යොමු කරොත් අපට මේ මග ගිලිහෙනවා. ඒ නිසා මෙන්න මේ මග දෙක හරි සියුම් විදිහට දෙපැත්තට නිතර දෝලණය වෙමින් ඉන්නේ. ඒ නිසා තමයි මේක අඛණ්ඩව කල්යාණ මිත්‍රත්වයේ ඇසුරින් ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් ධර්මාධාරම ප්‍රතිපදාව අඛණ්ඩවම පාත්තා ගන්නට ඕන මේ මාර්ගයේ ඉන්නට නම්. මේ සම්මාදිට්ඨිය දිනු කර ගන්නට නම් සුතානුග්‍රහිතාච හෝති, සීලානුග්‍රහිතාච හෝති, සාකච්ඡානුග්‍රහිතාච හෝති, සමථානුග්‍රහිතාච හෝති, විපස්සනානුග්‍රහිතාච හෝති කියලා කාරණා පහක් අනුග්‍රහිත සූත්‍රය දක්වනවා. මේ කාරණා පහක් නිතරම අඛණ්ඩවම සම්මාදිට්ඨියට අනුග්‍රහ වශයෙන් යොදා ගන්න ඕන. මොනවද? ඒ තමයි ශ්‍රුතවත් භාවය, සීලය, සාකච්ඡාව, සමතය, විපස්සනා. මේ දෙක අඩු වෙච්ච ගමන් ආයි අර පැත්තට යනවා අපි. ආයි අමාරුයි කාලෙකින් මේ පැත්තට ගන්න. ඒ නිසා අඛණ්ඩවම මෙන්න මේ පහත් එක්ක ඉන්න ඕන සම්මාදිට දිනු කරගන්න. සුතානුග්‍රහිතාච හෝති, සීලානුග්‍රහිතාච හෝති, සාකච්ඡානුග්‍රහිතාච හෝති, සමථානුග්‍රහිතාච හෝති, විපස්සනානුග්‍රහිතාච හෝති. මෙන්න මේ කාරණේ අපි නිතර නිතරම හිතන්න ඕන. දුක හටගන්නේ මෙන්න මෙහෙමයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම්තාක් ලෝකේ දුකක් හටගන්නවා නම් ඒ දුක හටගන්නේ ප්‍රඥාව නැති කෙනාටමයි. ප්‍රඥාව තියෙන කෙනාට දුක හටගන්නේ නැහැ කියලා. ඕන වෙලාවක දුකක් හටගන්නේ මේ ඉන්ද්‍රිය පංචකෙන් හටගත්තු නිරුද්වච දෙයක් අනුනින් මෙනෙහි කිරීම. අන්නේ ප්‍රඥාවට ගන්න ප්‍රධානතම ක්‍රමවේදය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානය තමයි අපට ඉන්න හොඳම මිත්‍රයා, best friend. කොයිතරම්නම් මේ සතිපට්ඨානය පුහුණු කරන්න ඕනද කියලා කියනවා. හරියට පාත්‍රයක කඩ දක්වා තෙල් වර්ගයක් පුරවලා යම්කිසි කෙනෙක් අරගෙන යනවා. ඊටාම අලංකාර කාන්තාවක් රංගනය කරන වේදිකාවක් සමීපෙන් ඊටාම විෂම පුද්ගලයන් ඒ සඳහා කැමැත්තෙන් රංගනය දෙන අවස්ථාවකදී අර පාත්‍රයේ තෙල් ටික පොඩ්ඩක්වත් හලන්නේ නැතුව යනවා වගේ සතිපට්ඨානය පුහුණු කරන්න ඕන කියලා කියනවා. ඒ තෙල් අරගෙන කෙනාගේ පිටුපස්සෙන් වදකෙක් යනවා. පොඩ්ඩක් හරි තෙල් බිඳුවක් ඇටනොතින් කඩුවෙන් බෙල්ලට ගහන බලාගෙන. අන්න ඒ වගේ සඳහන් කරනවා මේ සතිපට්ඨානයත් අතරක් නැතුව හැම මොහොතෙම අඛණ්ඩව පුහුණු කරන්න. පොඩ්ඩක් හරි සතිපට්ඨානෙන් අයින් වෙච්ච ගමන්ම ලෝකෙට වැටෙනවා, මායයට අහු වෙනවා, මායයෙන් දඬුවම් ඉගෙන සිද්ධ වෙනවා. ඒ තරම්ම සතිපට්ඨානය පුහුණු කරන්න කියලා කියනවා. සතිපට්ඨානය කියලා කියන්නේ සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. තමන්ගේ පියාගේ ගෝචර විශේෂ හැසිරෙන කියලා. සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත පියාගේ ගෝචර විශේෂ විදිහට දක්වන්නේ සතිපට්ඨානය. ඒ සතිපට්ඨානයේ වෙන්වීම කාගේ ශේත්‍රයේද? මාරේගේ ශේත්‍රයේ, මාරේගේ භූමිය. ඇහැට රූපයක් දකින හැම අවස්ථාවකදීම, ශබ්දයක් අහන හැම අවස්ථාවකදීම කනට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, නාසයට ගඳ සුවඳක්, මේ දැනෙන හැම අවස්ථාවකදීම රූපේ නිරුද්ධච්ච මොහොතක මේක මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නේ කියලා උපරිම ලෙස සතිපට්ඨානය තුලින් දක්ෂ වෙන්නට ඕන. එහෙම ඉඳගෙන මොනව කරත් කමන්නේ. ඔකිලෝකේ රූපේ නිරුද්ධලා තියෙන. මෙන්න මෙතෙන් තමයි කියන සතර ආහාරයම නිදහස් වෙනවා කියලා. උදේ කවලින් කා ආහාරය විතර නෙවෙයි, පස් ආහාරයේ මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා මේ ආහාර හතරින්ම එක විටම නිදහස් වෙන විදිය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. කෑම ගන්නවා, කෑම ගත්තට අර මුවාගේ උපමාව තියෙනනේ නිමාප සූත්‍රේ. මුවා යනවා අර වැද්දගේ භූමියට යනවා. ඔහුගේ තනකොළ ටික කනවා. හැබැයි භූමිය නිදා ගන්නෑ. නිදාගත්තොත් වැද්දවිල්ලා අල්ලගෙන යනවා. එනිසා ඉක්මනටම කෑම ටික කෑවා. වැද්දට අල්ලගන්න බැරි තැනක ඉන්නවා වගේ කෑම ටික කෑවා. සතිපට්ඨාන තුල ඉන්න ඕන. කෑම කාලේ එතනම හිටියොත් මාරයට අහු වෙනවා. කෑම රසයි කිය කිය එතන හිටියොත් ඉවර තමයි. ඉක්මනටම එතනින් ඉක්මනට යන්නට ඕන. අන්න ඒ වගේ තමයි ඇසට රූපයක් පෙනීම, කනට ශබ්දයක් අහන එක මේවත් ආහාර අපි ගන්න. මේව පස් ආහාර. දිවට ගන්න ආහාර විතරක් නෙමෙයි මේ ආයතන හයෙම අපි ස්පර්ශ නැමැති ආහාර ගන්නවා. අන්නේ අරගෙන ස්පර්ශ සමුදයන්තය නොසිට ඉක්මනටම ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කිරීම තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මෙන්න මේ ගමන යන්නට තියෙන මේ න්‍යාය දැන ගැනීම තමයි පටිසම්පාදේ දැනගන්නවා කියලා කියන්නේ. අන්නේ දැනගත්තු කෙනා විවිධ ආකාරයෙන් මේක මෙනෙහි කරනවා. ඔහු ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍ය ආදී වශයෙන් බලන්නත් පුළුවන්. ඒ කෙනා රූප වේදනා ආදී ස්කන්ධවල අනිත්‍ය වශයෙන් බලන්නත් පුළුවන්. ඒ වගේම ධාතු හැටියට ධාතු 18ක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් බලන්නත් පුළුවන්. නාම රූප විඤ්ඤාණවල අනිත්‍ය වශයෙන් බලන්නත් පුළුවන්. පටිසම්පාදයේ මේ අංගවල අනිත්‍ය වශයෙන් බලන්නත් පුළුවන්. ඔහුට විවිධ ආකාරයෙන් මේ දේවල් විදර්ශනා කරන්න පුළුවන්. නැත්තම් ඒ ඔක්කොම අරගෙන සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ ධම්ම අනාත්තා කියලා බලන්නත් පුළුවන්. මේ ආදී වශයෙන් කැමති න්‍යායකින් බලලා ඒ බලන කුමකින් බැලුවත් අවසාන වශයෙන් වෙන්නේ මොකද්ද? යත්ත නාමංච රූපංච අසී සංඋපරුජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සා චිද තේජටං කියලා කියනවා. නාම රූප දෙකේම නිදහස් වෙන එක. එක පැත්තකින් මනසේ පැත්තට හිත තියලා බාහිර රූපේ නිදහස් වෙනවා. ඊට පස්සේ ප්‍රඥා පැත්තට හිත තියලා මනෝ විඥාණයනුත් නිරුද්ධ වෙනවා. මේක තමයි නාම රූප දෙකේම එක විදිහ නිදහස් වීම කියලා කියන්නේ. මුලින් නිදහස් වෙන සතර මහා භූත රූපෙන් යත් පඨවි ආපෝච තේජෝ වායෝ නගහදිති කියන්නේ මේකයි. පඨවි ආපෝච තේජෝ වායෝ කියන හතරේ නිදහස් වීම තමයි ධාන මට්ටමෙන් එන්නේ. අනේ බාහිර රූපේ නිදහස් වුණා සලකන්නේ හරියට මායයේ ඇසට වැලි ගැහුවයි කියලා. ප්‍රථම ධානයට පත්වීම සලකන්නේ මායයේ ඇසට වැලි ගැසීමක් කියලා. මායයේ ශේත්‍රීක් මොළ ගියා කියලා. ඊට පස්සේ විදර්ශනා පැත්තෙන් තවදුරටත් ඒක තහවුරු කරගන්න. මනෝ විඥානයේ නිරෝධ පැත්ත බලන එක. එතකොට මේ කිසිවක් නিত্য සපාත්ම වශයෙන් ගන්න බෑ. මේ සියලක්ම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා බලන එක. ඔහුට අවසාන වශයෙන් පේන එකම දෙයයි මේ හැම වෙලාවෙම ස්කන්ධ පංචකයක් හට ගන්නවා, නිරෝධ වෙනවා. ඔහෝ මේ කැලමිලි සහිත ඇලෙන ගැටෙන ලෝකයේ ඔහු උපේක්ෂා සාගත වාසය කරනවා. ඇලෙන ගැටෙන ලෝකයේ නොගෙටි විවාද නොකර නිහඬව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු ගෙන්නේ නම් කලබල ගතිය, සද්දය අඩු වෙලා එන්නේ නම් නිහඬ බව, උපේක්ෂාව තමයි ජීවිතේ බවට පත් කරගන්නවා. අපට මෙන්න මේ කරුණ නිතර නිතර මතක් වෙන්නට ඕන. ඒ මතක් වෙන හැම මොහොතකම අපේ පිළිසරණ සතිපට්ඨානයට අපි එන්නට ඕන. ඒ සතිපට්ඨානයත් නිකන් එකක් නෙවෙයි. ඒක ආරසිංහ මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. ඒක සම්මා සතියක් වෙන්නට ඕන. අන්නේ සම්මා සතිය නිතරම සම්මා දිට්ඨිය සහ සම්මා වායාම එකට යන එකක් වෙන්නට ඕන. මහාචාර්යරිස සූත්‍රයේ දැක්වෙනවා ආරසිංහික මාර්ගයේ මොන කරුණ ප්‍රැක්ටිස් කරත් නිතරම සම්මා දිට්ඨි පුරේ ජවන්. මොකද්ද සම්මා දිට්ඨි කියන්නේ? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ජානතෝහං භික්ඛවේ පස්සතෝ වාසවානං කහං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා කියනවා. මම ආශ්‍රයංගේ ශේවිම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද, දකින කෙනාටද? ඒ තමයි මේ දුක හට ගැනීම නිරෝධය. නැත්තම් චතුරාර්ය සත්‍ය දන්න කෙනාට, දකින්න කෙනාට. මෙන්න මේ තුන, මෙන්න මේ කාරණේ අවස්ථා තුනකින් සම්පූර්ණ වෙනවා. එකක් තමයි සත්‍ය ඥාන. මේක සත්‍යයක් කියලා තහවුරු කරගන්න අවස්ථාව. මේක දුක, සමුදය ආදී වශයෙන් මේ හතර සත්‍යයක් විදිහට දැනගන්න එක. ඊළඟට කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥාන කියන්නේ මොකද්ද? දුක සත්‍ය පිළිසින් දැනගන්නට ඕන, සමුදය සත්‍යය ප්‍රහින කරන්න ඕන, නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්න ඕන, මාර්ග සත්‍ය වඩන්න ඕන කියලා කරන්න ඕන දේ දැනගන්න එක. ඊට පස්සේ කිච්ඡ ඥාන, කෘත ඥාන කියලා කියන්නේ දුක සත්‍යය පිරිසින් දැනගත්තා කියලා දන්නවා. ඊළඟට සමුදය සත්‍ය නිරෝධ කළා කියලා දකිනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා කියලා දකිනවා. මාර්ග සත්‍ය වැඩුවා කියලා දන්නවා. විමුක්තස්සම විමුක්ති මිති ඥානං හොති. මිදුණට පස්සේ මිදුණු බව දන්නවා. ආරසංග මාර්ගයේ අටංග සමනාගතෝ සේකෝ දසංග සමනාගතෝ අරහ. සේක පුද්ගලට කාරණා අටයි. සේකත්වයේ මාස්සක ප්‍රාප්තිය අසේක බව රහත් භාවයේ රහතන වහන්සේට කරුණු 10යි. සම්මා ඥාන සම්මා විමුක්තිත් එක්ක. ඒක වඩන දෙයක් නෙවෙයි ඒක රිසල්ට් එක. මෙන්න මේ ඥානය ආරි සත්‍ය හතර පාදක කරගත්තු පංචස්කන්ධය පාදක කරගත්තු පරිසම්පාද න්‍යාය දැනගත්තු පමණට එතන ශ්‍රද්ධාව ඇති වුණා නම් මේ ඉන්නේ ගිනිගත්තු ගයක් කියලා දන්නවා. ගිනිගත්තු ගයක් ඇතුලේ ඉන්නේ කියලා දැනගත්තු ගමම මොකද වෙන්නේ? දොරටුව බලන කොහෙන්ද පිටවෙලා යන්නේ කියලා. ඊට පස්සේ දොරටුවක් හොයන්නේ. දොරටුවක් හොයන්න අවශ්‍ය වෙන්නේ මේ ඉන්න තැන ගිනිගෙන තියෙන දෙයක් බව දැනගත්තොත්. එහෙම නැත්නම් අපිට මේක හිතෙන සෙල්ලම් පිටණියක් කියලා. අර පොඩි ළමයි ගිනිගත්තු ගේක සෙල්ලම් කරනවා වගේ. නුවණැති කෙනාගේ ගින්දර ඇතුළේ බව දැනගත්තු ගමන්ම වහාම ඔහුගේ නික්මෙන්න දොරටු හොයාගන්නවා. අන්නේ දොරටුව අපි සසර වැඩවව ගුණවලට අනුව එක සතිපට්ඨාන වෙන්න පුළුවන්. ආරසිංහ මාර්ගයේ ඉන්ද්‍රිය බල ආදී කරුණක් අපට මුණ ගැහෙනවා. අන්නේ දොරටුව ජීවිතයේ සැබෑම විමුක්ති මාවතෙහි දොරටු වාටපත් වෙනවා. තමන් කැමති නම් ඉන්ද්‍රිය ධර්මත් එක්ක ඉන්න පුළුවන්. නැත්තම් බල ධර්ම විදිහට ඉන්න පුළුවන්. බොජ්ජංග විදිහට ඉන්න පුළුවන්. ආරසිංහ මාර්ගයේ අංග විදිහට වෙන්න පුළුවන්. ඊටාම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානය තුල ඉන්නට පුළුවන්. නිතර සිත කය ගැන සිහියෙන් සමුදය බලමින් ඉන්න පුළුවන්. අන්නේ සඳහා ඊටාම සෝදායි භාවනාවක් විදිහට දේශනා කළේ ආනාපානසති භාවනාව. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානය තුළ බීස්කන්ධ පංචකය සමුදය බලමින් ඉන්න එක. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍යබෝධංගෙ වැඩෙනවා. සත්‍යබෝධංගෙ වැඩෙනකොට ආරෂ්ඨංග මාර්ගයේ මාර්ගාංග සම්පූර්ණත්වයටපත් වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. අපි මේ සූත්‍රයට අදාළ මේ මාසුවට අදාළ මූලික කරුණු ටික විතරයි අපි සාකච්ඡා කළේ. මේකට තව කරුණු එකතු වෙනවා. විශේෂයෙන් මහණිදාන සූත්‍රයේට අයිති වෙන තවත් කරුණු ගණනාවක් තියෙනවා. මව කුසේ විඥානයේ බැස ගැනීම, ඒ වගේම අදිවචන සම්පස්සය, පටිඝ සම්පස්සය, ආයතන, අෂ්ටවිමුක්ති ආයතන ආදී තවත් කරුණු ගණනක් මේකට සම්බන්ධ වෙනවා. එහෙත් අපි අද මේ සාකච්ඡාවට මූලික වශයෙන් තේමා කරගත්තේ පරිසම්පාදයේ මූලික සැකැස්ම, ඊට පාදක වෙන මූලික කරුණු සහ මේ ආර්ය න්‍යාය හේවත් පරිසම්පාදයේ තීරුම් ගැනීම තුළින් ඇතිවන ශ්‍රද්ධාව සහ ඊට සම්බන්ධ වෙන මාවත මාර්ගය ගැනයි අපි මේ කෙටියෙන් සාකච්ඡා කළේ. ප්‍රශ්නෙම් තියෙනවා අහන්න පුළුවන්. යම්ර වැඩිද? ටිකක් විතර වැඩි. අය අහන්න පුළුවන් නේ පස්සේ ඉතින්. මුගල් සරලව කියලාත් බෑ ඉතින් මේ දන්නේ නැහැ ඉන්නේ ඒක වැඩි. ගන්න සරලව කිව්වොත් ඉතින් අපි දන්නම දෙයි කියලා හිතෙනව නේ. අන්දර මයින්ඩ්ෆුල්නස් පිළිබඳව කතා කරනකොට හැමදේම මයින්ඩ්ෆුල්නස් වගේ ඉන්නේ කියෝ තින් දැන් සාමාන්‍යයෙන් අපි අනාගතයේ තියෙන මොන හරි දෙයක් ගැන වුණත් අපිට හිතෙන්නේ සමහර විට අපි මොකක් හරි වැඩක් කරනකොට වෙන්න පුළුවන්. ඒකට එහෙම නැත්නම් මේක නිකන් අර ප්‍රායෝගික නැහැ වගේ කියලා හිතනවද? නෑ, කියන්නේ බාධාක් එන්නේ දෙන දා කටිත වලට කියලා. ඇත්තෙම මේක අපි ගැඹුරින් බැලුවොත් අපට මේක ආකාර දෙකකින් වඩන්න පුළුවන්. එකක් තමයි අපි සමත භාවනාවක් විදිහට පරියන්ක ඉඳගෙන ඇස් දෙක පියාගෙන කරන භාවනාව වඩන අවස්ථාව. අනිත් එක අපි ප්‍රායෝගික ජීවිතයේ අපි ඇස් දෙක අරගෙන කටයුතු කරන වෙලාවේදී වඩන විදිය. එතකොට මේ ක්‍රම දෙකම බුදුදහම තුළ දැක්වෙනවා. මහසතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ඉතාම පැහැදිලිව අපි කරන සියලුම කටයුතු වැරදියක් තමයි වැසිකිලි කැසිකිලි යාම හිටන් සිවුරු පෙරවණේ ඉඳන් සියල්ලක්ම සතිපට්ඨානට සම්බන්ධ කරලා කියනවා. එතකොට මේ මාර්ගයේ ගිහිපු අය තමයි අතීතයේ හිටියේ. රහතන් වහන්සේලාත් මේ මාර්ගයේ ගිහිපු අයමයි. එහෙම ගිහිපු රහතන් වහන්සේලා තමයි රුවන්වැලි සෑ හදන්න, ලෝමහා ප්‍රාසය හදන්න සැලසුම් හැදුවේ, සැලසුම් ඇන්දේ අනුශාසනා කළේ අවුරුදු 2000කට 5000කට ගැරන්ටි තියලා ඒ සැලසුම් හැදුවේ මේ මාර්ගයේ හිටපු අය. මේ මාර්ගයේ නොහිටින අය උපරිම ගැරන්ටි අවුරුදු 100යි 200යි. මේ මාර්ගයේ ඉන්න අයගේ ගැරන්ටිය, වොරන්ටිය අවුරුදු 2500යි නැත්නම් 5000යි. එහෙනම් කවුද සාර්ථක? මේක වඩන අවස්ථාව කියන්නේ ඇත්තෙම සාමාන්‍ය ජීවිතයේදී කටයුතු කරනවා අපි. මේක අඛණ්ඩවම සතිපට්ඨානය තුළම ඉන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි Taman සීලය තුළ නිතරම ඉන්නවා. සීලය තුළ කායික වාචික සංවරය තුළ උපරිම ඉන්නවා. එතකොට දහම තුළ උපරිම මට්ටමට එන්නේ මාර්ගඥාන අවස්ථාවේදී. සෝතාපට්ටි මාර්ගයේ, සකදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, අරහන්ත මාර්ග අවස්ථාවේදී තමයි ඉහළම සෝබන කැයිසික ඔක්කොම එකලා ඉන්න එකට ඇවිල්ලා ආරසංගික මාර්ගයේ එකට එක ලෙවල් එකකට ඇවිල්ලා ධානා මට්ටමට හිත සමාධිමත් වෙලා පංච නීවරණ යටපත් වෙන අවස්ථාව. ඒ වෙලාව බොහෝ විට සාමකාමී අවස්ථාවක් අපේ. ඒක ඇත්තමිට S2 පියාගෙන ඉන්න අවස්ථාවක් වෙනත් පුළුවන්, S2 අරගෙන ඉන්න අවස්ථාවක් වෙනත් පුළුවන්. සාමාන්‍ය බණක් දේශනා කරමින්, බණක් අහමින් කෙනෙකුට අවවාදයක් දෙමින් ඉන්න අවස්ථාවේ උනත් වෙන්න පුළුවන් මේ උපරි මට්ටමටපත් වෙන්නේ. ඒ අවස්ථාවට එන්නේ ජීවිතය ඉතාම සීමිත අවස්ථා ගන්නකදී. එතෙන්ට යනකම් අපි ඊට පල්ලෙහා ඉඳගෙන අනිත් ගුණධර්ම ටික සම්පූර්ණ කරනවා. අපි පන්සලේ වැඩ කරන ගමන් අපිට ඕන බණක් අහමින් මේක කරන්න පුළුවන්. මෛත්‍රී භාන වඩමින් කරන්න පුළුවන්. වෙනත් කෙනෙක් එක්ක කතා කරමින් කතා කරන ගමන් උනත් අපට මේ ඉන්න වර්තමාන මොහොත ගැන හිතමින් අපට ඒක කරන්න පුළුවන්. අනාගතේ හිට අපි යම්කිසි තැනකට යනවා, ඒකත් අපට හිතින් හිතලා කරන්න පුළුවන්. හැබැයි Taman දන්න මේ වෙලාවේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියපු විදියට තමන්ගේ මනස ගැන තමන් අවධානෙන් ඉන්න. හෙට එන තියෙන දුක් ටික අඳගන්නේ නැහැ ඔහු. ඔහුගේ මතකයේ තියෙනවා, සැලසුම් තියෙනවා. ඒ සියලක්ම කරන්නේ ඔහු දුකෙන් නිදහස් වෙමින් කරන්නේ. අද ඇත්තටම අපිට තියෙන්නේ අපි වැඩ කරනවට වඩා ඒ අනාගතය හෝ අතීතය අන්ත දෙකට අපි දෝලණය වෙමින් ඉන්නේ. වැඩ කරන්නේ ඉතාම සීමිත මොහොතේ අපි. අපි හිතන් ඉන්නේ අර අතීතයේ දුක් වෙමින් හෝ අනාගතයේ සැලසුම් කරමින් ඉන්න එක තමයි ජීවිතය කියලා. එතකොට අතීතයේ නිරුද්ධ වෙච්ච දයන් බව දැනගෙන ඒකෙන් දුක් නොවි, ඒකෙන් අත්දැකීමක් තියෙනවා නම් ඒකත් වර්තමානයේ අරගන්නත් පුළුවන් අපට. අනාගතය සඳහා සැලසුම් කරන්නත් පුළුවන්. හැබැයි මේ මොහොතේත් අපි උපරිම ලෙස ධර්ම මාර්ගයේ ගමන් කරමින් ඉන්නේ. සතිපට්ඨානය තුලම නැති වුණත් අපට ඊට පල්ලෙහා මට්ටමේ භාවනාවල ඉන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කටයුතු කරද්දී අපට මෛත්‍රී භාවනාවක් ඉන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කටයුතු කරද්දී අපට ඒ කරන වැඩේම ගැන කතා කරනවා නම් වාසිතේ තුන්හි භාවය ආදී වශයෙන් කියනකොට ඒ අවස්ථාවේ අපට සිහින් ඉන්න පුළුවන්. කතා කරනවා නම් කතා කරන අවස්ථාවේ සිහින් ඉන්න පුළුවන් අපට. මේකෙදි වෙන්නේ ඇත්තටම අපෙන් වෙන හුඟක් වැරදි අඩුපාඩුකම් අඩු වෙන එකයි වෙන්නේ. අපිට වෙන්න තියෙන අතපසු වීම, වැරදි, අගතිගාමී වීම, සිල්පද කැඩීම්, ඒ බොහෝ දේවල්කින් අපිට මිදෙන්නටම මේක මාර්ගයක් වෙනවා. විතරක් නෙවෙයි ඇත්තටම අපි කරන වැඩේ දැනටත් වඩා ඉතාම සාර්ථකව කරගන්නටත් මේක හේතුවක් වෙනවා. විතරක් නෙවෙයි මේ දහම නිසාම අපට අපේ හුඟා කටයුතු සාර්ථක වෙනවා. අපට බාහිර ලෝකයෙන් මිනිස් ලෝකෙන් විතරක් නෙවෙයි අමනුෂ්‍ය ලෝකෙන් ඉඳන් අපට හුඟක් උපකාර මේ සඳහා ලැබෙනවා. සංඝ සමාජයේ ගත්තත් සාමාන්‍යයෙන් අපිට පේන්නේ තුන් සිවුරක් අරගෙන පින්නපාතේ කරලා ගහක් ඇට ඇතුළේ භාවනා කරන කතාවනේ පේන්නේ නේ. නමුත් විනය පිටකේ අධ්‍යයනය කරලා බලන්න. ගබඩා කරන ඉඳන් ආගන්තුක වත්තාදී වත්තාදී දැක්කීමේ පටන් බේසජ්ජා ඛණ්ඩකයේ දක්වා කොච්චරනම් කරුණ ටිකක් මේ සංඝ සමාජය ස්ථාවර කරන්න, ඒ සංඝ සමාජයේ චිරපැවැත්ම සඳහා කොයිතරම් කටයුතු ටිකක් තියෙනවද? නමුත් මිනිස්සු කොහොමද කියන්නේ? මිනිස්සු කියන්නේ ඔය ගොඩ නැගිලි හදන කිව්වේ නැහැ, බඩු එකතු කරන්න කිව්වේ නැහැ, බුදුහාඳුර තුන් සිවුරයි පින්නපාතේ විතරයි කිව්වේ කියලා නේ කියන්නේ. එයාට කියනට මිනි පිටිකේ කියලා බලන්න කියලා. ගබඩා පාලක දක්වා සීලම තනතුරු තියෙනවා. ඒ සියලක්ම අවශ්‍යයි මේ සංඝ සමාජයේ පැවැත්මට. අර වගේ පිණ්ඩපාත යන ධ්‍යාන අභිඥා වඩන අහසින් ඇවිල්ලා පිරිසක් ඉන්න වගේම එයාට අහසින් ඇවිල්ලා බහැලින්න පන්සල තියෙනටත් ඒ ආවට පස්සේ ගබඩාවෙන් කැම ටික පිරිකර ටික දෙන තැනකුත් තියෙනට ඕන. ඒ සඳහා නීති රීති පනවල තියෙනවා. ඒ සඳහා කටයුතු කරන ආකාරය, බෙහෙත් තෙත් කරන ආකාරය, වැඩදියත් තබා ජනේලියස් දොරක් වහන විදිය, මකුණු දැල් කඩන විදිය, මේ සියල්ලක්ම ගැන ධර්ම තුල විනය තුල කියලා තියෙනවා. එහෙම නැත්නම් ඒව නොතිබ්බනම් මෙතෙක් කලක් මේ ශාසනය පවතින්නේ නැහැ. ඇතැම් විට පිරිසක් පැවතියත් මේ වගේ දහමක් ඉතුරුනේ ධාතුන් වහන්සේලා ටික, විහෙර විහාරස්ථාන ටික, පුරාමස්තු ටික, මේ සියල්ලක්ම රැකුනේ මෙන්න මේ දහමට විතරක් නෙවෙයි මේ විනයට අනුගතව මේ ශාසනය අඛණ්ඩව පැවතී තිබෙන නිසා. ඉනිසයි කිසිම දෙයක් දහමින් බැහැර දේවල් නෙවෙයි. අපිට ඒ දේවලුත් කරන ගමන්, අපිත් නිවන් දකින ගමන්, අනිත් පිරිසට උදව් කරන ගමන් විතරක් නෙවෙයි මතු අවුරුදු දහස් ගානකට මේක ඉතුරු කරන විදියට අපි දුර දක්න නුවණින් වැඩ කළ යුතු ආකාරය මේ දහම තුල දක්වනවා. ඒක අපට එක දිගටම කෙනෙකුට එක විදියම කරන්න බැරි වෙන පුළුවන්. දැන් අවුරුදු 15 දී 20 දී මහණ වෙලා අවුරුදු 80 වෙනකම්ම ගොඩනැගිලි හදමින් තින්ද ගාමින් ඉන්නක නෙමෙයි කියන්නේ. තමන් දැනගන්න ඕන තමන්ට යන පුළුවන් දුර ගිහිල්ලා ඊළඟ පරපුර නිර්මාණය කළා සහ මේ වැඩ ටික කරද්දිමත් ධර්මයක් විනයක් වැඩ කටයුතුත් සමගාමී වෙකට කරගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. සහ විශේෂයෙන්ම උපරිම අවුරුදු 10ක 15ක කාලයකදී උපරිම 20කදී මේ තමන්ගේ කටයුතු ටික ගෙන යන්න පුළුවන් ඊළඟ පරපුර නිර්මාණය කරලා අපි එයට තනතුරු දීලා අපි අයින් වෙන්න ඕන. ඒ පැත්ත පේනට ඕන. හායි තමයි. ඉතින් අපි උත්සාහ ගනිමු ඉතින් අපිට පුළුවන් මට්ටමින්. ඉතින් මේ අද අහපු කරුණ ටික පස්සේ ආයෙ පොඩ්ඩක් අහන්න පුළුවන් නම් මේ අපි ඔය කියපු කරුණ ටික නැවත නැවතත් අහන්න අපි රෙකෝඩ් කරලා තියෙනවා. හෑන්ඩ් අවුට් එකක් තව කීපව තවත් කියවන්න. මේ වගේ රෙෆරන්ස් තියෙනවා. ගත්තු දැන් ඔක්කොම දක්වලා තියෙන සූත්‍රේම ඒවත් පුළුවන් නම් බලන්න. ඉතින් විවිධ න්‍යාය වලින් මේක අපි දිගින් දිගටම සංවර්ධනය කරගෙන ආපු නෝට් එකක්. ඔබ හන්සලගේ ළඟට එනකොට මේක උපරිම මට්ටමට සංවර්ධනය කළ මේ තියෙන්නේ. ඊළඟටත් කෙනෙකුට මේකම ලැබේ. හැබැයි මේකම නෙවෙයි මීට වඩා වෙනස් වෙලා තවත් කරුණ එකතු වෙලා තමයි ලැබෙන්නේ ලැබෙනකොට. ඔබ හන්සලට බොහොම පිං. දුරම හැරිඳලා ඇවිල්ලා ඉතින් මේ ධර්මයට කැමැත්තෙන් අද අපි විශේෂ මාතෘකාවක් මේ සාකච්ඡා කළේ. ඉතින් මේට අදාළ ගන්න පුළුවන් බොහෝ තැන් වලින් අට උදාහරණ ගත්තා මේ මාතෘකාව අපට පැහැදිලි කරගන්න. ඉතින් මේකත් වඩා තව කරුණු දහම තුළ විස්තර වෙනවා. විශේෂයෙන් පටිසම්භිදා මග්ගේ කරුණු මේ සඳහා ඇතුළත් වෙනවා. ඊට අමතරව විභංග ප්‍රකරණේ පටිසම්පාද විභංගය බලන්න. ඒ විභංගයේ විවිධ ක්‍රම වලින් පටිසම්පාද න්‍යායන් විස්තර කරනවා එක එක පැතිවලින් බලන හැටි. ඒ කරුණ වලින් හැම දෙයකින්ම කරන්නේ මේක වඩාත්ම ප්‍රකට කරගෙන මේක තේරුම් ගැනීම පහසු කරලීමයි මේ කරන්නේ. එහෙනම් හොඳයි මේ රැස් කරගත් සියලු කුසල දහම්වල බලෙන් දෙවියනොත් මේකේ ඥාතිනොත් මේ පින්දක සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල බලෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා